ජීවිතයක් ගත කරන එක භාවනාව ජීවිතයට සම්බන්ධ කරගන්න කෙසේද? භාවනාව කියන කාරණය ගිහි ජීවිතයට ගලපලා කියනකොට අපි මුලින්ම දකින්න ඕනේ ඇයි අපි භාවනා කරන්නේ කියන කාරණේ නේද? ඇයි අපි භාවනා කරන්නේ? අපි මේ සංසාර දුකයි කියන කාරණේ මුලින්ම දැකලා තමයි භාවනාවට අපි යොමු වෙන්නේ. ඒතකොට දුක කියන කාරණේ කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක අපි නිරේතුරුවම අත්විඳිනවා. තේරෙනවද? ඒ දුක අත්විඳීම නිසාම අපිට මේ සංසාර බය කියන කාරණය, සංසාරයේ තියෙනා වූ කටුකභාවය කියන කාරණය අපි නිතරම දකිනවා. ඒ දැකලා මෙන්න මේ සංසාරයේ කියනා වූ දුකෙන් ගැලවීම අරමුණු කරගෙනයි අපි භාවනාවකට යොමු වෙන්නේ. තේරෙනවද? ඒසා භාවනාවකට යොමුෙද්දී අපි තුල ඉලක්කයක් තියෙන්න ඕනේ. අපි කුමක් අරමුණු කරගෙනද, කුමක් ඡන්දයක් ඇති කරනද අපි භාවනාව සිද්ධ කරන්නේ කියන කාරණේ. එතෙන්දි විශේෂයෙන්ම ගිහි පින්වතුන්ලාට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතේ රහත් ඵලයට පත් වෙන්න කියලා නෙමෙයි. ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම දේශනා කරන්නේ මේ ජීවිතේදී සතර අපායෙන් මිදෙන්න කියන කාරණේ. තේනවාද? දුවා දරුව පෝෂණය කරමින්, නඹු දරුවන් පෝෂණය කරමින්, රැකී රක්ෂා ව්‍යාපාර කරමින්, දේපල පාලනය කරමින්, ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාව අඩු කර ගනිමින් මේ ජීවිතය තුළ සතර අපායෙන් මිදෙන්න කියන කාරණේ. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත් වෙන්න කියන. ඒ නිසා බුදුරයන් වහන්සේ කොතනකවත් ගිහි පින්වතුන්ලාට රහත් ඵලය කෙරෙහි මූලිකව මුලින්ම ඡන්දය ඇති කරගන්න කියලා කියන්නේ නැහැ. මොකද ගිහි පින්වතුන්ලා එකපාරටම රහත් ඵලය කියන තැන ඡන්දය ඇති කරගෙන ඒ ඉලක්කය කරා හඹා ගියොත් සමහර විට අපි තුල මාන්‍ය සක්කාය දිට්ඨිය වැඩෙන්න පුළුවන්. මොකද අපි ඉලක්ක කරන්නේ දුර ඉලක්කයක්. ඒ දුර ඉලක්කය කරගෙන යන ගමනේදී සමහර විට අපි සෝවාන් ඵලයටපත් නොවි අපි සෝවාන් ඵලයටපත් වුණා කියලා හිතන්න පුළුවන්. තේනවා? මොකද අර දීර්ඝ ඉලක්කයක් තියෙනවා, දිගු ගමනක් තියෙනවා. ඒ නිසා අපේ තියෙන හදිසි භාවය නිසා සෝවාන් ඵලයටපත් නොවි සෝවාන් ඵලයට පත් වුණායි කියන තැන ඉඳන් මුලාවටපත් වෙලා අපි සියල්ලම විනාශ කරගන්න පුළුවන්. එහෙනම් ගිහි පින්වතුන්ලා භාවනාව කරද්දී අපේ මූලික ඉලක්කය වෙන්න ඕනේ මම මේ භාවනාව අරමුණු කරගන්න ඉලක්කය මේ ජීවිතේ සතර අපායෙන් මිදෙන්න කියන කාරණේ. එතකොට සතර අපාය කියන කාරණේ කියන්නේ මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, නිරය, අසුර ලෝකය කියන මෙන්න මේ ලෝකයන් හතර සතර අපාය හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර අපායේ අපි කල්ප ගණන් ඉපදිලා දුක් විඳලා කල්ප ගණන් දුක් විඳපු පිරිසක් කියලා. ඒ නිසා නිරේතුරුව මේ සතර අපාය කියන කාරණේ බිය දකිමින්, තේරුණාද? සතර අපායෙන් එතර වෙනවායි කියන අරමුණ තුල ඉඳගෙනයි අපි භාවනාවකට යොමු වෙත්තේ. එතකොට ගිහි පින්වතුන්ලා භාවනාවට යොමු වීමේදී මුලින්ම භාවනාවක් හැටියට වැඩි යුත්තේ කුමක්ද කියන කාරණේ අහනවනම් මුලින්ම ගිහි පින්වතුන්ලාට වඩන්න තියෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියේ අර්ථයන් භාවනාවක් හැටියටයි. මොකද ධර්ම මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයට බාහිර කිසිම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය හැටියට දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගය අපිට දේශනා කරන්නේ තමා තුලින් තමා වඩලා ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ප්‍රතිඵලයන් දකින්න අවබෝධ කරගන්න. තේරෙනවද? මොකද මේ ධර්මය කියන කාරණය තමා තුලයි සැඟවිලා තියෙන්නේ. තේරෙනවද? අපිට ලෝකේ හොයන්න යන අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් බුදුරයන් වහන්සේ මේ සංකීර්ණ වූ ලෝකය මේ නාම රූප දෙකට ගෙනල්ලා පෙන්නලා තිනවා. මේ සංකීර්ණ වූ ලෝකයේ නාම රූප දෙකට ගෙනල්ලා පෙන්නලා තිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලාට මේ ලෝකය ගැන හිතලා කවදාක්වත් ඉවරයක් කරන්න බැහැ. ඒ ලෝකය ගැන හිතලා ඉවරයක් කරන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මේ මුළු විශ්වයම මේ නාම රූප දෙකට ගෙනල්ලා පෙන්නලා තිනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුලමයි මේ ධර්මය සැඟවිලා තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා අපිට ලෝක වටේ රට වටේ ධර්මය හොයාගෙන යන්න අවශ්‍යතාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ. ඒ නිසා තමා තුල සැඟවිලා තියෙන ධර්මය තමා මතු කරගන්නේ කුමකින්ද? ආරෂ්ඨාංගික මාර්ගයෙන්. තමා තුල මතු සැඟවිලා තියෙන ධර්මය තමා මතු කරගන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කිරීම තුළින්මයි. එනිසා ආරෂ්ඨාංගික මාර්ගයයි නිවන් මාර්ගය කියන්නේ. එනම් නිවන් මාර්ගය අරමුණු කරගෙන සෝවාන් සකෘදාගාමි ඵලයන් අරමුණු කරගෙන ධර්ම මාර්ගයේ අපි ගමන් කරද්දී භාවනාවක් වැඩියට අපි මුලින්ම තෝරාගත යුත්තේ කුමක්ද? සම්මා දිට්ඨියයි. මොකද සම්මා දිට්ඨිය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය වෙන සම්මා. සම්මා දිට්ඨියට පත්වීමෙන් තොරව කවදාක්වත් ආරෂ්ඨාංගික මාර්ගය ඉතුරු මාර්ගාංග වැඩෙන්නේ නැහැ. එනිසා නිරේතුරුවම ගිහි පිංගතුල්ලා දක්ෂ වෙන්න ඕනේ භාවනාවක් මුලින්ම තෝරා ගනිද්දී සම්මා දිට්ඨිය භාවනාවක් හැටියට තෝරා ගන්න. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙහි සද්ධාව. දෙක කර්මය කර්මඵල විශ්වාසය. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවායි කියන විශ්වාසය. තුන පටිච්ච සමුප්පන්නව මැරිලා නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය. හතර දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය. පහ අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. හය ඕපපාතික සත්වයින් උපදිනවායි කියන විශ්වාසය. හත අතීතයේ රහතන් වහන්සේලා හිටියායි කියන. එහෙනම් මෙන්න මේ කාරණා හත මත තමයි ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල වැඩෙන්නේ. මේ කාරණා හතෙන් බුදුරජාණන් වහන්සේ අපිව යොමු කරන්නේ හැකිතා කුසල් පක්ෂය කෙරෙහි අපේ ඡන්දය ඇති කරන්න. මුලින්ම අකුසලයෙන් අපිව බැහැර කරලා, අකුසලයෙන් බැහැර කිරීම තුළ කුසලය තුළ අපි ශක්තිමත් කරලා, අවසානයේදී කුසලයත් අකුසලයත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්න මාර්ගයකට තමයි බුදුරජාණන් වහන්සේ පාර පෙන්නන්නේ. ඒ නිසා මුලින්ම මේ ධර්ම මාර්ගයේ ගමන් ගනිද්දී අපි කුසල් පක්ෂය ශක්තිමත් කරගන්න වෙනවා. තේරෙනවද? කුසල් පක්ෂය ශක්තිමත් කරගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ අපි කරන්නා වූ මේ පින තුලින් කුසලයේ තුලින් විතරක් අපිට මේක මතු කරගන්න බැහැ. තේරෙනවද? ඒ නිසා අපි අතීත සංසාරයේ විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් අපේ පිටිපස්සේ තියෙනවා. ඒ අතීත සංසාරයේ විපාක නොදුන්නා වූ කුසල් අපිට මතු කරලා දෙන්නේ කවුද? මේ ජීවිතේ අපි කරන්නා වූ කුසල් තුලින්. දැන් ඔබ හිතන්නේ ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වුණා කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 20,000යි. ඔබ අවුරුදු 20,000ක් ජීවත් වෙනවා. ඒ අවුරුදු 20,000ෙම ඔබ පින්කම් කරනවා. පින්කම් කළත් ඔබ සෝවාන් ඵලයටපත් වෙන්නේ නැහැ. උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය යටතේ ඔබ මැරෙන වෙලාවේ ඔබට අරමුණු වෙන්නේ දේශයක්. දේශයක් නිසා ඔබ මොකද වෙන්නේ? සතර අපායට වැටෙනවා. ඔබ සතර අපායට වැටුණාට පස්සේ අර තිබ්බා වූ කුසල් වලට විපාක දෙන්න පුළුවන්ද? විපාක දෙන්න බෑ. මොකද සතර අපායේ තුල ඔබ නැවත නැවත නැවත නැවත ද්වේෂයමයි සකස් කරගන්නේ. ද්වේෂය නිසා සතර අපායෙන් සතර අපායට ගිහිලා නිරයන්ට යනවා මිසක් කවදාකවත් ඉහළට මතුවීමක් කුසලයක් මතුවෙන්නේ නැහැ. එතකොට ඔබ අවුරුදු 20,000ක් කළා වූ කුසලයට විපාක දෙන්න විදියක් නැහැ. ඒ වගේ නිරේතුරුවම අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක අපි ඉපදිලා විපාක නොදුන්නා වූ අප්‍රමාණ කුසල් අපේ ජීවිතේ තියෙනවා. එතකොට ඒ කුසල් ශක්තිය අපි මේ ජීවිතේට මතු කරලා ගන්න ඕනේ. එහෙම නැතුව මේ ජීවිතේ අපි කළා වූ පිනෙන් විතරක් අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න බැහැ. ඒ නිසා නිරේතුරුව මේ අතීතේ කළා වූ කුසල් ශක්තිය අපි මතු කරලා ගන්නේ කුමකින්ද? මේ ජීවිතේ කුසලයේ තුල ශක්තිමත් වීමෙන්. එතන මේ ජීවිතයේ කුසලයේ තුල අපිව ශක්තිමත් කරලා දෙන්නේ කවුද? සම්මා දිට්ඨියේ අර්ථයන්. ඒ නිසා නිරේතුරුවම භාවනා කරන්න බලාපොරොත්තු වෙන පින්වතුල්ලා මුලින්ම මේ සම්මා දිට්ඨියේ අර්ථයන් භාවනාවක් හැටියට නුවණින් මෙනෙහි කරන්න. විවේකීව ඉන්න වෙලාවට එරමිනිය ගොතාගෙන වේවා, ඇඳේ සයනය කරන වෙලාවට වේවා, විවේකීව ඉන්න ඕනෑම මොහොතක සම්මා දිට්ඨියේ අර්ථයන් නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ, සංඝ රත්නේ අනන්ත වූ ගුණයන් නුවණින් දකින්න. දීර්ඝ අබුද්ධෝත්පාද කාල තිබ්බයි. අබුද්ධෝත්පාද කාලවල වල මිනිස්සයා මිච්ඡා සාස්තුන් වරුන්ට රැවටිලා වින්දා වූ අප්‍රමාණ දුක් දකින්න. ඒ අබුද්ධෝත්පාද කාල නිසා කල්ප ගණන් අපි සතර අපායට වැටුණ කාරණා නුවණින් දකින්න. මෙහෙම දකිමින් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තුළ මේ ලෝකේ සත්වයා මේ අවිද්‍යාවෙන් දුර්වෙලා විද්‍යාව මතු කරගෙන මේ ලබන්නා වූ සැනසිල්ල බුදුරජාණන් වහන්සේ නිසා, ධර්ම රත්නය නිසා, සංඝ රත්නය නිසා නිරේතුරුවම නුවණින් දකිමින් ජීවත් වෙන. එහෙම නුවණින් දකින්න දකින්න අපි තුළ කුසලයක්ද අකුසලයක්ද වැඩෙන්නේ? කුසල් පක්ෂයේ වැඩෙනවා නේද? ඊළඟට බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨියට අදාළව දේශනා කරන්නේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක්. ඒ නිසා නිරේතුරුවම ඔබ නුවණින් දකින්න ඔබ සංසාරයේ කල්ප ගණන් ඈත අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා යහපත් ක්‍රියාවන් කරලා ඒ කියන්නේ කුසල් දහම් වඩලා පින් කරලා කල්ප ගණන් සස්ත්‍රීක දිව්‍යතලවල සස්ත්‍රීක බ්‍රහ්මතලවල කාම ලෝකයන්හි ඉපදිලා අප්‍රමාණ කාම සම්පත් වැඩුව හැටි දකින්න නුවණින් දැකලා දැකලා ඒ කුසලයේ කෙරේ ඡන්දය ඇති කරගන්න. ඒ වගේම අයහපත් දේ සිද්ධ කරලා ඒ කියන්නේ පව් කරලා අකුසල් කරලා කල්ප ගණන් නිරයන්ට වැටිලා ගින්දරත් යෝධියත් එක්ක නිරයන්හි දුක් විඳ හැටි නුවණින් දකින්න. ප්‍රේත ලෝකවලට වැටිලා සෙම් සොටු කකා අප්‍රමාණ දුක් විඳ හැටි නුවණින් දකින්න. තිරිසන් ලෝකවලට වැටිලා පුන්නක්කු කකා තනකොළ කකා අපි දුක් විඳා වූ හැටි නුවණින් දකින්න. අසුර ලෝකයේ අර මුහුද ආශ්‍රිත අසුරයන් වෙලා අර මහ සාගරයේ කිමිදි කිමිදි කිමිදි කිමිදි කල්ප ගණන් නූල් ගත කළා දකින්න. ඒ වගේ යහපත් දේ කරද්දී අපි විඳා වූ යහපත් විපාකත් අයහපත් දේ කරද්දී අපි විඳා වූ අයහපත් විපාකයක් දකිමින් කුසල් පක්ෂයේ ශක්තිමත් කර ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනිව දේශනා කරන්නේ මෙරිලා පටිච්ච සමුප්පන්නව උපතක් තියෙනවායි කියන කාරණේ. එතකොට මේ පටිච්ච සමුප්පන්නව උපතක් කියන කාරණේදී අපි මේ ආවා වූ දීර්ඝ භව ගමනක් තුල සංසාරයේ අපි මේ ලෝකේ නොයිපුදුනා වූ තැනක් මේ ලෝකේ නැහැ. මේ සෑම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක මේ සෑම කාම ලෝකයකම මේ සෑම සතර අපායකම අපි කල්ප ගණන් ඉපදිලා සැප විඳලා තියෙනවා දුක් විඳලා තියෙනවා. එතකොට අපිට මේ ජීවිතයේ යම් හේකින් සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණොත් ඒ කියන්නේ තවත් කල්ප ගානක් මේ ලෝකයේ ගලාගෙන යනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. නැවතීමක් නිමාවක් අවසානයක් ලෝකේ නැහැ. සංස්කාරයන්ට අදාළව කැඩෙමින් බිදෙමින් විසිරෙමින් ලෝකයේ තව කල්ප ගානක් ඈතට ගලාගෙන යනවා. ඒ කල්ප ගානක් ඈතට ගලාගෙන යන ලෝකයේ තුල අනාගතයේ බුදුරජාණන් වහන්සේලා තව ලක්ෂ ගානක් පහළ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. තව කල්ප විනාශයන් ඉරවල් හතක් පායලා මේ මුළු පෘථුවියම අලු දූවිලි බවට පත්වෙන කල්ප විනාශයන් තව දසදහස් ගානක් අනාගතයේ සිද්ධ වෙනවා කියලා කල්පනා කරනවා. එහෙම දැකලා පටිච්ච සමුප්පන්නව උපතක් තියෙනවායි කියන කාරණේදී අපි නිරේතුරුවම මේ උපත උතුම් සෝවාන් ඵලයට පත්වෙලා උපරිම ආත්ම භාව හතකට සීමා කර නොගත්තොත් තව කල්ප සියක් කෝටි ගානක් ඈතට මේ භව ගමනේ යනවායි කියන කාරණේ නුවණින් දකිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ මොකද්ද? දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන කාරණේ. එනිසා නිරේතුරුව නුවණින් දකින්න සංසාරයේ දන් දීම නිසා දානයේ ආනිසංසයන් නිසා ආයුෂ වර්ණය සැපේ බලය ලැබිලා සක්විති රජක පදවි ලැබලා සක්‍ර පදවි ලැබලා සස්ත්‍රීක දිව්‍ය සම්පත් දිව්‍ය විමාන ලැබලා මේ මනුස්ස ලෝකයේ තුල සස්ත්‍රීක රජ සිටු සම්පත් ලැබලා වින්දා වූ අසිරිය නුවණින් දකින්න. ඒ වගේම දන් නොදීම නිසා සිල් නොරැකීම නිසා අන්ත දුප්පත් තැන්වල ඉපදිලා අප්‍රමාණ කුසගින්නට ආහාරයක් නැතුව බොන්න ජලයක් නැතුව ඉන්න නිවහනක් නැතුව ඒ දන් නොදුන්නා වූ විපාකයන් වින්දා වූ නුවණින් දකින්න තේරෙනවා. ඒ වගේම සිල් නොරැකීම නිසා දන් නොදීම නිසා සතර අපායන්ට වැටිලා ප්‍රේත ලෝකවලට වැටිලා දුක් වින්දා වූ අප්‍රමාණ දුක නුවණින් දකින්න. ඒ වගේම ඊළඟ කාරණය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. සංසාරයේ මේ ආවා වූ දීර්ඝ ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අම්මා තාත්තා නොවෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. මේ ලෝකේ ඉන්න මේ මනුස්ස ලෝකේ ඉන්න සෑම මිනිසෙක්ම ඔබට සංසාරේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තියෙනවා. මේ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉන්න සෑම දෙවියෙක් බ්‍රහ්මයෙක්ම සංසාරේ ඔබට අම්මා කෙනෙක් වෙලා තාත්තා කෙනෙක් වෙලා තියෙනවා. මේ සතර අපායේ ඉන්න සෑම තිරිසන් සතෙක්ම සංසාරේ ඔබට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා. එහෙනම් මේ ලෝකේ ආයිමත් අපිට අලුතෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න කෙනෙක් නැහැ. ඒසා දීර්ඝ සංසාර ගමනකදී අපි අම්මා තාත්තාට සැලකීම නිසා සක්‍රියා වෙලා හිටපු ඇති නුවණින් දකින්න. බුදුරජාන් වහන්සේ කියනවා සක්‍රියා වෙන්න අවශ්‍ය නම් ඔබට ඔබ කළ යුතු එක කාර්යයක් තමයි අම්මා තාත්තාට උපස්ථානය කිරීම. කර්මය කර්මඵල විශ්වාසයෙන් අම්මා තාත්තාට උපස්ථානය කරනවා. එවැනි උපස්ථානයන් කරලා කල්ප ගණන් ඔබ අර තවුතිසා දිව්‍යතලයේ සක්‍රියා වෙලා හිටපු ඇති නුවණින් දකින්න. ඒ වගේ අම්මා තාත්තාට නොසලකීම නිසා අප්‍රමාණ සතර අපායන්ට වැටිලා දුක් විඳපු හැටි දකින්න. ළමා නිවාසවල අම්මතාත්තා නැතුව අප්‍රමාණ දුක්විින්ද හැටි නුවනින් දකිින්. පුංචි කාලේ අපි ඉපදින වෙලාවෙම අම්මාතාත්තා මිය ගිහිල්ලා අම්මා තාත්තාගේ සරණ අහිමිවෙච්ච හැටි නුවනින් දකිින්. දකිමින් නිරේතුරුව කුසල්පක්ෂය වැඩි කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕපපාතික සත්වයෙන් ඉපදෙනවාය කියන විශ්වාසය. එතකොට ඔබ බලන්න ඕපපාතික සත්වයේ හැටියට ඔබ අතීතයේ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉපදිලා වින්දා වූ අසිරිය නුවනි දකිින්. ඒවගේම ඕපපාතික සත්වයේ හැටියට ඔබ සතරාපායන්ට වැටිලා ප්‍රේතලෝකයේ නිරයන්ට අසුරලෝකයට වැටිලා වින්දා වූ අප්‍රමාණ දුක් නුවනි දකිින්. දකිමින් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න බැරි වුණොත් ඒසා දීර්ඝ වූ ඕපපාතික උපත් කරා ගිහිල්ලා සංසාරයේ විඳින්න වෙන්නා වූ දුක නුවනි දකිින්. මේ සියල්ල මේ ආකාරයෙන් දකිද්දී අපි තුල වැඩෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසල්පක්ෂයේ වැඩෙන්නේ. කුසලයේ කෙරේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේදී අපේ ඡන්දය ඉස්සෙල්ලාම ඇති කරනවා. මේ කාරණා තුලින් කුසල්පක්ෂය කෙරේ ඡන්දය ඇති කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අතීතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියාය කියන විශ්වාසය ඇති කරගන්න කියලා. දැන් එතනදී මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? අතනදී කුසල් පක්ෂය කෙරෙහි විශ්වාසය ඇති කරලා ඊළඟට අපිව යොමු කරන්නේ කොතැනටද? අනිවාර්යයෙන්ම ඔබත් අතීතේ රහතන් වහන්සේලා හිටියානම් අතීතේ සෝවාන් පින්වතුන් හිටියානම් ඔබටත් සෝවාන් වෙන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරගන්න කියලා. අතනදී කුසලයේ තුල ශක්තිමත් කරනවා. කුසලයේ තුල ශක්තිමත් වෙන්න දැන් මොකද්ද වෙන්නේ? අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතුවෙලා. එතකොට අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් ශක්තිය මතුවෙනකොට අයෝමය වීරයක් හැටියට අපි ආරෂ්ඨාංගික මාර්ගයට යොමු වෙනවා. දැන් අපේ ජීවිතේ අපි දශමයක හෝදයක් මේ ධර්මයෙන් මතු කරලා ගත්තා නම් ඒ දශමයක හෝදේ අපි මතු කරලා ගත්තේ මේ ජීවිතේ කළා වූ පිනේ නෙමෙයි. තේන්න. අපි එදා මෙහෙම දෙයක් අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුභාවයක් හෝ වැඩිවීමක් නිසා අපි මේ ජීවිතේ කරන්නා වූ පින්කම් කුසල් දහම් වැඩි වෙන්න මොකද උනේ? අතීතයේ විපාක නොදුන්නා වූ පින. ඒ පින මතුවලා එනකොට අපිටවත් ඒ පින ශක්තිය අපිට නවත්ත ගන්න පුළුවන් කමක් ලැබුණේ. මොකද ඒසා අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් තියෙනවා. ඒ නිසා නිරේතුරුවම මේ සම්මා දිට්ඨියට අදාළ මාර්ගාංග 6 ජීවිතය තුළ භාවනාවක් හැටියට නුවණින් දකිමින් ඊට අදාළව ජීවිතයේ තුල ක්‍රියාත්මක වෙමින් කුසල් පක්ෂය වැඩි කරගන්න, කුසල් පක්ෂය වැඩි කරගෙන ඔබ දකින්න අතීතේ රහතන් වහන්සේලා වැඩ සිටියා, අතීතේ සෝවාන් උත්තමීන් වැඩ සිටියා, මටත් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. එතකොට මෙතන තමයි මේ පින්වතුනි නිරතුරුවම ගිහි පින්වතුන්ලා භාවනාවක් හැටියට ජීවිතයට මුලින්ම එකතු කරගත යුත්තේ. තේරෙනවද? මේ කාරණය ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපි කොච්චර භාවනා කරන්න ගියා කියන කාරණේ අර්ථයක් මතුවෙන්නේ නැහැ. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය හැටියට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයයි. මේ ආරෂ්ඨාංගික මාර්ගය තුලයි අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට යන්න අවශ්‍ය සියලුම සාධක සැඟවිලා තියෙන්නේ. එනිසා නිරේතුරුවම දකින්න ලෝක වටේ රට වටේ ධර්මය හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. ධර්මය තමා තුලයි තියෙන්නේ. මොකද්ද ධර්මය කියන්නේ? චතුරාර්ය සත්‍ය තියෙන්නේ තමා තුලයි, දුක තියෙන්නේ තමා තුලයි, දුකට හේතුව තියෙන්නේ තමා තුලයි, දුක නැති කරන්නේ තමාමයි, ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ තමාමයි. එහෙමනම් පටිච්ච සමුප්පාද කියන ධර්මයේ කොතනද තියෙන්නේ? තමා තුලයි. අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර තමා තුලයි. සංස්කාර වලට අදාළව ක්‍රියාත්මක වෙන විඥානය තමා තුලයි. විඥාණයට අදාළව ක්‍රියාත්මක වන නාම රූප තමා තුලයි. නාම රූප තුල සකස් වෙන සලායතන තමා තුලයි. එහෙනම් ධර්මයේ තියෙන්නේ තමා තුලමයි. සතර සටිපට්ඨාන ධර්මයේ තියෙන්නේ කා තුලද? සතර සටිපට්ඨාන ධර්මයන් කාය, චිත්ත, ධම්ම, වේදනා කියන හතර කා තුලද තියෙන්නේ? තමා තුලමයි. සතර සටිපට්ඨාන ධර්මයන් වැඩිම නිසා සකස් වෙන සප්ත බොජ්ජංග ධර්මයන් තියෙන්නේ කා තුලද? සති, ධම්ම, විද්‍ය, වීර, ප්‍රීති, පස්සාදි, සමාධි, උපේක්ෂා තමා තුලමයි. එනම් බලන්න ආරියෂ්ඨාංගික මාර්ගයත් තමා තුලින් නම් වැඩෙන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මේනුත් තමා තුලින් නම් වැඩෙන්නේ, පටිච්ච සමුප්පාදයත් තමා තුලින් තිලනන් තියෙන්නේ, සතර සටිපට්ඨානයත් තමා තුලින් නම් වැඩෙන්නේ, සප්ත බොජ්ජංගයත් තමා තුලින් නම් වැඩෙන්නේ, අවසානේ පංච උපාදානස්කන්ධයත් තමා තුලින් නම් තමා අවබෝධ කරගන්නේ. ධර්මයේ තියෙන්නේ මෙතන. තේරෙනවද? එහෙනම් ලෝකේ වටේ ධර්මය හොයන්න යන්න අවශ්‍ය? ලෝකේ වටේ ධර්මය හොයන්න යන තාක්කල් අපි හොයන්නේ අධර්මයක්. මොකද තමා තුලයි ධර්මයේ තියෙන්නේ. තේරෙනවද? එනිසා තමා තුන තියෙන ධර්මය ආරෂ්ඨාංගික මාර්ගයෙන් මතු කළ ගන්න. ආරෂ්ඨාංගික මාර්ගයෙන් මතු කළ ගන්න. ආරෂ්ඨාංගික මාර්ගයෙන් මතු කර ගනිද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ වෙන තැනදී සම්මා ඥාන සම්මා විමුක්ති තුලින් අපිට භව නිරෝධයට අවශ්‍ය පාර සකස් කරනවා. එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න භාවනාවක් හැටියට මුලින්ම මේ සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න. බුද්ධානුස්සති භාවනාව කෙසේ වැඩිය යුතුද? බුද්ධානුස්සතිය ගැන කතා කරද්දිත් අපිට ආයිමත් සම්මා දිට්ඨිය අර්ථය තමයි යන්න වෙන්නේ. තේරෙනවද? මොකද සම්මා දිට්ඨියේ මුල්ම අර්ථය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. තෙරුවන් කෙරෙහි සද්ධාව කිව්වේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධාව. තේරෙනවද? එනිසා බුද්ධානුස්සතිය වඩනවායි කියන කාරණේදී අපි සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්තාට පස්සේ අපි ඊළඟට අනිවාර්යයෙන්ම බුද්ධානුස්සතිය තුලයි ශක්තිමත් වෙන්න ඕනේ. මොකද මේ ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී අපිට සෑම දෙයකටම වඩා මුල් වෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. තේරෙනවද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් බාහිරව, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සරණින් පිහිටෙන් බාහිරව අපිට මේ ධර්ම මාර්ගයක දශමයක්වත් ඉස්සරහට යන්න බැහැ. එනිසා ධර්ම මාර්ගය තුල ගමන් කනිද්දී අපි නිරේතුරුවම මුල් කරගත යුතු කාරණේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ. එනිසා නිරේතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් තුලින් බුද්ධානුස්සතිය වඩද්දී ඔබ මුලින්ම ඔබට දැනෙන බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න. අපිට දැනෙන බුදුරජාණන් වහන්සේ තියෙනවනේ, බුදුරයන් වහන්සේගේ ගුණයන් ඥානයන් අපි සද්ධර්ම ශ්‍රවණය තුලින් පත පොත තුලින් දැකලා කියවලා අපි දැනගත්තා වූ බුදුරජාණන් වහන්සේ කියන රූපය තියෙනවා නේද? එනිසා තමන්ට දැනෙන්නා වූ බුදුරජාණන් වහන්සේ කියන කාරණේ මතු කළ ගන්න. දැන් මට එකපාරට බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී අර අතීතයේ ඈත සාරා සංක කල්ප ලක්ෂ ගානකට ඉස්සෙල්ලා අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අර මඩ වගුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙච්ච අපේ බෝධිසත්වයන් තමයි මතකෙට එන්නේ. මොකද මේ දීර්ඝ වූ ඈත ගමනේ ආරම්භයන් එතනයි. තේරෙනවද? එතකොට බලන්නේ දීර්ඝ වූ ගමනේදා දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයින්ට ඔබ මතු සම්මා සම්බුද්ධ ශාසනයක ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියපු වෙලාවේ අපේ දීපංක අපේ බෝධිසත්වයෝ කොයිසා සතුටකට පත් වුණාද නේද? බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරාගෙන යන්න තියෙන ඒසා කටුක දුක්ඛිත මාර්ගයක් දැකලත් එදා අපේ බෝධිසත්වයෝ කොයිසා උපේක්ෂාවෙන් දේ ගමනට පියවර තබන්නේ නේද? ඒසා දීර්ඝ කටුක බවක් දැකලා උන්වහන්සේ මහා කරුණාවෙන් මේ සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් එදා උන්වහන්සේ තීරණය කරනවා, මම සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතට ගිහිල්ලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දෙනවා කියලා. නමුත් යම් හේකින් එදා ඒ බෝධිසත්වෝ ඒ තීරණය ගන්නේ නැතුව මම එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණහලා මම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා හිතුවනම් අද අපිට මේ ධර්මයේ තියෙනවද? එහෙනම් අද අබුද්ධෝත්පාද කාලයක් බවටයි පත් වෙන්නේ. එහෙනම් මේ අබුද්ධෝත්පාද කාලය යට කරලා මේ උතුම් සද්ධර්මය අපිට මතු කරලා දෙන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාදමූලයේදී ඇති කරගත්තා වූ ඒ මහා කරුණා සහගත චිත්තයමයි අපිට මෙතෙන්ට ආවේ. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරද්දී ඔබ මුලින්ම දකින්න ඕනේ බුද්ධෝත්පාද කාලයකත් අබුද්ධෝත්පාද කාලයකත් අතර තියෙනා වූ වෙනස. මොකද මේ මොහොතේ මේ ධර්මයේ සැනසිල්ල තියෙන නිසා, සීලේ දානේ සමාධියේ ප්‍රඥාවේ සැනසිල්ල තියෙන නිසා අපිට අබුද්ධෝත්පාද කාලවලල තියෙන කටුක භාවය තේරෙන්නේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු ලක්ෂ 15කටත් එහා තමයි බුද්ධත්වයට පත් වුණේ. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමායුෂ අවුරුදු 20000යි. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 120යි. එතකොට බලන්න අවුරුදු 20000ක පරමායුෂ අවුරුදු 120ට බහින්න නම් අවම වශයෙන් අවුරුදු ලක්ෂ 15ක කාලයක්වත් යන්න ඕනේ. ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වෙලා අවුරුදු ලක්ෂ 15ක වගේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසු කරගෙනයි අපේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධෝත්පාද කාලය මතු කළගන්න. එතකොට යම් හේකින් තව යම් ඉදිරි කාලයකදී මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණ වෙලාවට ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මනුස්සයාට පරමාවශ්‍ය අවුරුදු 80,000ක් ගිය තැනදී. එතකොට බලන්න අවුරුදු 80,000ක් පරමාවශ්‍ය තියෙන මිනිස්සයෝ පහළ වෙන තව කොච්චර කල්යයිද? අද වර්තමානයේ පරමාවශ්‍ය මිනිස්සෙක්ගේ අවුරුදු 80ක් 85ක් වගේ වෙනවා. මේ අවුරුදු 80 85 බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම ගිහිල්ලා මේ මිනිස්සයා දුස්සීලභාවයට පත් වෙලා මුර්ග සංඥාව කියන තැනට මිනිස්සයා වැටෙනවා. කියන්නේ මුර්ග සංඥාව කියන්නේ මිනිස්සෙක් තව මිනිස්සෙක් දකින්නේ තිරිසන් සතෙක් වගේ මරා ගන්නවා කියනවා, කොටා ගන්නවා කියනවා, කපා ගන්නවා කියනවා, මේ පෘථුවියමලේ විලක් වෙනවා කියනවා. එතකොට එතෙන්ට යන්නේ කුමක් නිසාද? දුස්සීලභාවය නිසා. එතකොට මේ දුස්සීලභාවය නිසා මිනිස්සයාගේ ආයුෂ හීන කරලා මිනිස්සයාගේ පරමාවශ්‍ය අවුරුදු 10යි කියන තැනට එනවා. එදාට මිනිස්සෙක් අවුරුදු 4 වෙනකොට කසාද බඳිනවා. අවුරුදු 5 වෙනකොට යාට දරුවෝ හම්බ වෙලා. අවුරුදු 7-8 වෙනකොට යා මැරිලා ගිහිල්ලා ඉවරයි. මොකද පරමාවශ්‍ය තමයි අවුරුදු 10යි. දුස්සීල භාවය නිසා ක්‍රමානුකූලව දැන් මේ දේ සිද්ධ වෙමින් එනවා. දැන් සමහර විට සමහර ගැහණු දරුවෝ ඉන්නවා. සමහර ගැහණු දරුවෝ අවුරුදු 7-8 යනකොට යා වැඩිවියට පත් වෙනවා. දැන් අපේ ළමා කාලේදී අපේ නංගිලා අම්මලා ඒගොල්ලෝ වැඩිවියට පත් උනේ අවුරුදු 13ක් 14ක් 15ක් ගිහිල්ලා. නමුත් දැන් එහෙම නෙමේ. සමහර ගැහණු දරුවෝ ඉන්නවා අවුරුදු 7 වෙනකොට 8 වෙනකොට වැඩිවියට පත් වෙලා. එතකොට අවුරුදු 7 වෙනකොට 8 වෙනකොට යා වැඩිවියට පත් වුණා කියන්නේ මොකද්ද? අවුරුදු 7 8 යාට දරු ගැබක් දරා ගන්න පුළුවන්. දරු ගැබක් දරා ගන්න පුළුවන් වුණත් සමාජයේ එතෙන්ට යන්නේ නැහැ. ඇයි? තාම සමාජය තුල සීලය තියෙනවා. නමුත් තිරිසන් සතා තුල සීලය නැහැ. ඒ නිසා යා තිරිසන් සතා අවුරුදු 7-8 වෙනකොට ඒගොල්ලන්ගේ ළමා කාලෙදී මේගොල්ලෝ ගැබ් ගන්නවා. නමුත් අද අවුරුදු 7-8 දරුවා වැඩිවියට පත් වුණත් තාම ඒ දරුවා ඒ තැනට යන්නේ නැත්තේ ඇයි? සමාජය තුල තාම සීලය. නමුත් සමාජයේ සීලෙන් පිරිහෙන්න මිනිස්සයා තිරිසන් ස්වභාවයට යද්දී අනිවාර්යයෙන්ම අවුරුදු 7-8 පහේ දරුවන්ට දරුවෝ ලැබෙනවා කියන කාරණේ අපිට සාධක හැටියට දැන් කියන්න. එහෙමනම් බුදුරජාන් වහන්සේ කියනවා මේ පරමාශ අවුරුදු 10ට කියන තැනට යන්නේ කුමක් නිසාද? දුස්සීලභාවය. එහෙනම් මේ මොහොතේ මේ තියෙනා වූ ආයුෂ මෙහෙම දුස්සීලභාවය විසින් අඩුවෙලා අවුරුදු 10 තැනට ගියාට පස්සේ ආයිමත් එතන ඉඳන් පරමායුෂ සිල්වත් භාවය විසින් ඔසවලා අවුරුදු 80,000ට අරන්. ඒ අවුරුදු 80,000ේදී කාලේ තමයි මෛත්‍රී බුදුරජාන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් බලන්න අවුරුදු 80,000ක් ආයුෂ ගත වෙන්න අවම වශයෙන් තව අවුරුදු 125ක්වත් යනවා. ඒ කියන්නේ ඒ 125ම දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලව. ඒ නිසා නිරේතුරුව බුද්ධානුස්සතිය වඩන්න පෙරාතුව ඔබ මොහොතක් මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ඔබ වින්දා වූ කටුක දුක දකින්න. ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල හිටියා වූ සාස්තුන් වහන්සේලා දේශනා කළා වූ මිච්ඡා ධර්මයන් දකින්න. එදා ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල අපි ධර්මයේ හැටියට දැක්කේ කවුද? මහා බ්‍රහ්මයා මේ ලෝකේ මැව්වා, නැත්නම් ඊශ්වර දෙවියා මේ ලෝකේ මැව්වා. සියල්ල තීරණය කරන්නේ දෙවියන් වහන්සේයි. මේ ආකාරයේ දුෂ්ටිකට ධර්මයන් තමයි අබුද්ධෝත්පාද කාලවල පහළ වෙන්නේ. එදාට මිනිස්සයා ගස් වලට වඳිනවා, ගල් වලට වඳිනවා, ඉරට වඳිනවා, තාරකා වලට වඳිනවා, බලාකුළු වලට වඳිනවා. මේ ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටික භාවයෙන් ගැලිලා තියෙන ලෝකයක් තමයි අබුද්ධෝත්පාද කාලය. ඒ වගේම සමහරු බලු උතරක් ඉනවා, සමහරු ගෝ උතරක් ඉනවා, සමහරු වතුරේ ගිලිලා ඉන්නවා, සමහරු අවුවේ වේවි වේලි ඉන්නවා, සමහරු නිර්වස්ත්‍රව ඉන්නවා. මේ සෑම කෙනෙක්ම විමුක්තිය සොයන්නේ මේ වගේ මිත්‍යා මාර්ගයන් තුලින්. එනිසා මේ දීර්ඝ කටුක වූ දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයල් වල මිච්ඡා සාස්තුන් වරුන්ට රැවටිලා, මිච්ඡා ධර්මයන්ට රැවටිලා, මිච්ඡා ශ්‍රාවකයන්ට රැවටිලා කල්ප ගණන් ඔබත් මමත් සතර අපායට වැටිලා දුක් විඳ ඇති නුවණින් දකින්න. එවැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් සත්ව ඝාතන සතුන්ගේ බෙලි කපලා යාග හෝම කරලා බිලි පූජා තියලා ඒවා නිසා තිරිසන් ලෝකවලට වැටිලා කල්ප ගණන් අපි බෙලි කපා ගත්තා හැටි නුවණින් දකින්න. එවැනි මෙවැනි කටුක වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් තුල මේ ලබන්නා වූ බුද්ධෝත්පාද කාලයක සැනසිල්ල කොයිතරම් සැනසිලි සහගත දෙයක්ද? කුසලයේ කුසලයේ හැටියට අපි අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අපි අඳුනනවා, ධර්මයේ ධර්මයේ හැටියට අඳුනනවා, අධර්මයේ අධර්මයේ හැටියට අඳුනනවා, විනය විනය හැටියට අඳුනනවා, අවිනය අවිනය හැටියට අඳුනනවා. මේ උතුම් කුසල් පක්ෂය, මේ උතුම් නිවනට අදාළ මේ සියලු ධර්මයන් අපිට මතු කරලා දුන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ දකින්න ඕන. තේන්නාද? මේ ජීවිතේ අපි යම් සැනසෙල්ලක් දකිනවා නම් මේ ජීවිතේ අපි යම් සුගතියේ සැපයක් දකිනවා නම් මේ ජීවිතේ අපි භව නිරෝධයට යම් මාර්ගයක් ලබනවා නම් බුදුරජාණන් වහන්සේමයි මේ මාර්ගය සකස් කළායි කියන කාරණේ දකින්න. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී ඔබ මතු සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා නියත විවරණ ගත්ත වෙලාවේ ඉඳන් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ගෙවාගෙන ආපු මේ භවගමන පාරමී පුරාගෙන ආපු භවගමන නුවණින් දකින් බුදුරජාණන් වහන්සේ පසු කාලයකදී දේශනා කරනවා ආනන්ද මම මේ මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද මම මේ මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා ආනන්ද මට බිසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරක් සම්පතක් තිබ්බනම් මේ සෑම දෙයක්ම මන් දන් දුන්නා කුමක් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ විඳින සැනසිල්ල උදෙසා. එනම් බලන්න මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ ගමනේදී බෝධිසත්වයින් ඔබත් මමත් මේ ලබන සැනසිල්ල උදෙසා කළා වූ අප්‍රමාණ දුක් ගැහැට කන්දරාව නුවණින් දකින්න මේ ලෝකයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිස්සෙකුට විඳින්න බැරි අප්‍රමාණ පරිත්‍යාගයන් සිද්ධ කරමින් ආවා වූ ගමන නුවණින් දකින්න. ඉන් පස්සේ බුන්වහන්සේ සිදුහත් කුමාරයා හැටියට උප්පත්තිය ලබනවා. මේ සක්විති රජකමේ උරුමය ලබාගෙනයි උන්වහන්සේ උප්පත්තිය ලබන්නේ. ඒ වගේම අර අප්‍රමාණ සශ්‍රීක රාජ කුමාර ජීවිතයක් ගත කරනවා. රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා ලබනවා. බුදුරජාන් වහන්සේ පසු කාලයක දේශනා කරනවා ආනන්ද තරුණ කාලයේ මං හරිම සුකෝපභෝගී ජීවිතයක් ගත කළේ. මට රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබ්බා. ඒ මාලිගාවල් වල මං යම් ඇඳුමක් පරිහරණය කරා නම් යම් පොරෝණයක් පරිහරණය කරා නම් ඒවා ඊටම සිනුදු සිනුදුම පොරෝණමයි මං පරිහරණය කළේ. සිනුදු සඳුන්මයි මං ඇඟ ගැල්ලුවේ. මං හේමන්ත කාලේට හේමන්තයට අදාළ පහේ වැඩ ඉන්නවා. ග්‍රීෂ්ම කාලේට මං ග්‍රීෂ්මයට අදාළ පහේ වැඩ ඉන්නවා. මම වර්ෂා කාලේ උඩු මහලට වෙලා ඒ මාස තුන ගත කරනවා. අර රාජ්‍ය කන්‍යාවියෝ නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මාව කුල්මත් කරනවා. මං ඒ මාස තුනේ කවදාකවත් පල්ලෙහාට ආවේ නැහැ කියනවා. මගේ රාජ මාලිගා තුනේ හිටිය සෑම මේ රාජ්‍ය සේවිකාවටම ඇල්හාලේ බතුයි මසුයි දුන්නේ කවදාකවත් එලෝලුයි බතුයි අපි දුන්නේ නැහැ කියනවා. ඒසා සශ්‍රීක කුමාර ජීවිතයක් මම ගත කළා ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ. ඒ බලන්න ඒසා සශ්‍රීක කුමාර ජීවිතයක් ගත කරලා අර යසෝදරාව රාහුල වගේ ශ්‍රූමත් බිරිඳක් දරුවෙක් අතහැරලා මේ සියල්ල අතහැරලා අර දුෂ්කර ක්‍රියා කිරීම උදෙසා අබිනික්කමණය කරනවා නුවණින් දකින්න. තේරෙනවද? මේසා අසිරිමත් සම්පතක් කොයි ආකාරයෙන් අතහැරියාද කියන කාරණේ දකිද්දී අපේ උදෙසා මේ සියල්ල අතහැරියා කියන කාරණේ අපි දකින්න දක්ෂ වෙන්න ඕන. තේරෙනවද? එහෙම දකිමින් හය අවුරුද්දක් බුදුරජා බෝධිසත්වෙන් වින්දා වූ දුෂ්කර ක්‍රියා නුවණින් දකින්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පසු කාලීනව ආනන්ද මම මේ වින්දා වූ අප්‍රමාණ දුක මේ ලෝකයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිසෙකුට විඳින්න බෑ ආනන්ද. මම හිතුවේ දුක තුලින්මයි මම මේ දුක ජය ගන්නවා කියලා. මට ගුරුවරයෙක් හිටියේ නෑ, මාර්ගය කියා ගන්න කෙනෙක් හිටියේ නෑ, පත පොතක් තිබුණේ නෑ. මා තමා තුලින් මම දැක්කේ දුක තුලිනුයි මට මේ දුක ජය ගන්න පුළුවන් කියලා. ඒ නිසා ආනන්ද මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. මන් සමහරවල ගිහිල්ලා සොහොන්වල නිදාගන්නව අර විසිරිලා තියෙන ඇට ටික එක ගොඩක් ගහලා කොට්ටයක් කරගෙන ඇට මත ඔලුව තියාගෙන මන් නිදාගන්නවා. හරක් බලන්න යන ගොපලු දරුවෝ ඇවිල්ලා කෝටු කෑලි අරන් මගේ කන් සිදුරු වලට ගහනවා. මට තේරෙනවා කන් සිදුරු කඩාගෙන ඇතුළට යනවා කියලා. ඒත් මං කවදාක්වත් ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. සමහර ගොපලු දරුවෝ මගේ ළඟට ඇවිල්ලා මගේ මූණට මුත්‍රා කරනවා. නමුත් මං ඒ මුත්‍රා කරද්දිත් උපේක්ෂාවෙන් වින්දා මිසක් කවදාක්වත් ද්වේෂයක් ඇති කරගත්තේ ඇයි? එහෙම වින්දේ ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීම උදෙසාමයි. බුදුරජාන් වහන්සේ කියනවා දුක තුලින්මයි දුක ජයගන්නේ කියන කාරණය තුල එදා මම නෑවේ පිළිසිඳුනේ නෑ. මට දැනෙනවා මගේ ශරීරයේ කුණු තට්ටු ගණන් තියෙනවා. නමුත් ඒවා කඩලා අයින් කරන්න මට හිතෙන්නේ මොකද මම හිතියේ දෘෂ්ටියකයි මම හිතුවේ දුක තුලින්මයි දුක ජයගන්නේ කියන තැන ඉඳලා කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ සූත්‍රගතව කියනවා ආනන්ද මම සමහර දාට වැළඳුවේ එක කඩල ඇටයයි, සමහර දාට වැළඳුවේ එක මුං ඇටයයි, සමහර දාට එක වැළඳුවේ මං බත් ඇටයයි. ඊට වඩා දෙයක් මම මේ කයට දුන්නේ නැහැ. ඇයි? දුක තුලින්මයි මං දුක ජයගන්නවා කියලා හිතුවේ. එහෙම වෙද්දි මගේ ශරීරය කෘස වුණා, මගේ ශරීරය ක්ලාන්ත වුණා. එහෙම වෙලා මං වැටෙනවා මං සුමාන දෙක වැටිලා ඉන්නවා මට නැකිට ගන්න පණ නැහැ. නමුත් මං අවසානේ පණ සිහිය එන වෙලාවේ මං බඩ ගාගෙන අර ගොපලු හරක් රෑන් ඉන්න තැන්ට යනවා. ගිහිල්ලාට පුංචි හරක් පැටව දහපු කහපාටු අසූචි මම කනවා ආනන්ද. ඒ කහපාට අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න ඒසා දුකක් දැනෙද්දිත් උන් වහන්සේට ඒ කටුක භාවයක් නොදැනුනේ ඒ වෙනුවෙන් නොගැටුනේ ඇයි ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදීම උදෙසාමයි. එනම් බලන්න ඔබත් මමත් මේ මොහොතේ ලබන සැනසිල්ල බුද්ධං සරණං ගච්ඡාමි කියද්දී ධම්මං සරණං ගච්ඡාමි කියද්දී සංඝං සරණං ගච්ඡාමි කියද්දී ඒ අර්ථ තුන තුළ කොයිසා දීර්ඝ කටුක අත්දැකීමක් බෝධිසත්වයන්ගේ සැඟවිලා තියෙනවද කියන කාරණේ මතු කර ගන්න ඕන. දීර්ඝ කටුක අත්දැකීමක්. ඉන් පස්සේ උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධි සමිඳු අභියස උන්වහන්සේ දකිනවා දුක තුලින් නම් දුක ජය ගන්න දැන් සැපය තුලින් සැප ජය ගන්න දුක ජය ගන්න පුළුවන් කියලා කුමාරවදියේ විශ්වාසයක් තිබ්බේ ඒක හරි ගියේ. ඊට පස්සේ දුක තුලින් දුක ජය ගන්නවා කියන තැනත් හරි ගියේ. අන්න උන්වහන්සේ ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා. මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා අර සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව මම නැකිටින්නේ නැහැ කියලා. මොකද මේ කරන්නේ? ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ පංච උපාදානස්කන්ධය අතහරිනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරේ තියෙන තෘෂ්ණාව අතහරිනවා. තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ අතහැරෙනවා. ජීවිතේ අතහැරෙද්දී අන්න චතුරාර්ය සත්‍යයත් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කර. එනම් බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේ අභියස ජීවිතේ මරණයට දාලයි මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කර. එනම් මේ ලෝක සත්වයා කෙරෙහි පතල කරුණාවෙන් බෝධිසත්වයින් ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්මත් මාරයා ජීවිතේ මරණයට තල්ලු කළත් දස පාරමී ධර්මයන් පුරාගෙන සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේ කුසල් ශක්තිය විසින් ජීවිතේ මරණයට වටන්නේ නැහැ. අර කුසල් ශක්තියේ බලවත්භාවය නිසා ජීවිතෙත් ගොඩට ඇවිල්ලා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කර ගන්න. එහෙනම් අපි දකින්න ඕනේ ඔබත් මමත් මේ ධර්මයේ ලබන සැනසිල්ල අපි ලබන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාලා කළා වූ පරිත්‍යාගයේ ඵලයන් තුලින්මයි. එහෙනම් ඔබ දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ මේ දීර්ඝ ගමනේදී බුදුරජාණන් වහන්සේ මහ සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම් මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා නම් ජීවිතේ කී ලක්ෂ වාරයක් මරණයට දාන්න නැද්ද කියලා. ජීවිතේ කී ලක්ෂ වාරයක් මරණයට දාන්න නැද්ද? බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී බුදුරජාණන් වහන්සේ තුලින් අපි දකින්නේ අනේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය අපිට කියලා දෙන්න බෝධිසත්වයෝ ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දැම්මාද කියන කාරණේයි. ඉන් පස්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට උන්වහන්සේ මොකද්ද කරන්නේ? දිවාරෑ නොබලා ජනතාවගේ ලෝකයාගේ සැනසිල්ල උදෙසා ධර්ම අවබෝධය උදෙසාම කටයුතු අවසානේ පිරිනිවන් මංචකයේ සැතපිලත් අවසාන මොහොතේ මොකද්ද කියන්නේ මහණෙනි? හිස ගිනිගත්ෙක් ඒ ගිනි නිවන්නේ යම්සේද මේ භව ගමන නිවා ගන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ සංසාර භව ගමන ඒසා කටුක දෙයක්, විෂම දෙයක්. ඒ කටුක විෂම භාවය දැකලා භවය ගැන නෙමේ මේ ජීවිතේදීම මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරන්න කියන කාරණේ බුදුරජාන් වහන්සේ අපිට මතක් කළාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා කියද්දී මුලින්ම අර දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හි සත්වයා විඳින්නා වූ කටුක දුක දකින්න. ලෝකයේ ඊශ්වරගේ නිර්මාණයක්, එහෙම නැත්නම් මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් සියල්ල මවන්නේ මහා බ්‍රහ්මයා, සියල්ල සිද්ධ වෙන්නේ බ්‍රහ්මයාගේ කැමැත්ත මත කියන මෙන්න මේ මිත්‍යා ධර්මයන් තුල රැවටිලා විඳා වූ කල්ප ගණන් දුක අපි නුවණින් දකින්න. දැකලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතු කරලා දුන්න මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල අපි ලබන්නා වූ කුසලයේ සැනසිල්ල, සුගතියේ සැනසිල්ල, භව නිරෝධයේ සැනසිල්ල නුවණින් දකිමින් අන්න බුදුරජාණන් වහන්සේ කෙරේ බුද්ධානුස්සතිය ඇති කරන්න. විවේකීව ඉන්න වෙලාවට නිරේතුරුව මේ කාරණා සිතමින් මේ කාරණාවලට අදාළව ඔබ තුල බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරේ, ඥානයන් කෙරේ විශ්වාසය ඇති කරන්න. දැම් බුදුරජාණන් වහන්සේ කියල සිහිපත් වෙද්දි. මට මගේ මේ ඇස් දෙක දකිද්දි මට එක පාර්ත සිහිපත්වවෙන්නේ බුදුරජාණන් වහන්සේමයි. මොකද මේ ඇස් දෙක කියන්නේ උතුම් බුදුගුණයක් මයි. මොකද මට මේ ඇස් දෙක මේ ආකාරයෙන් ලැබුණේ කුමක් නිසාද කුසල් සංස්කාරයක් නිසාමයි. මම ගිය ජීවිතේ අකුසල් කලානං මට මේ ජීවිතේ ජාති අන්දෙක් වෙලා මං උපදින්න තිබ්බා. එනම් මම අන්දෙක් නොවීමේ ලස්සන ඇස් දෙක ඔබට ලැබුණේ කුමක් නිසාද ඔබ ගිය ජීවිතේ කුසල් පක්ෂය වැඩුව නිසායි. ඔබට කුසල් පක්ෂය වඩන්න ගිය ජීවිතේ මාර්ගය කියල දුන්නේ කවුද? ලොවුතුරා බුදුරජාණන් වහන්සේමයි. එනම් මේ ඇස් දෙක දකිද්දි ඔබට සිහිවෙන්න ඕනේ බුදු ගුණයක් නිසාමයි මේ ඇස් දෙක මට ලැබුණේ කියන කාරණය. මේ කන දකිද්දි ඔබ සිතන්න ඕනේ මේ කන ලැබුණේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. මොකද ඔබ ගිය ජීවිතේ අකුසල් වැඩුවානං ඔබ මේ ජීවිතේ ජාති බිහිරි කෙනෙක් වෙලා උප්පත්තිය ලබන්න තිබ්බා. එනම් ඔබට මේ වගේ කන් දෙකක් ලැබුණේ කුමක් නිසාද? ඔබ ගිය ජීවිතේ තුළ කුසලයේ තුළ ශක්තිමත් වුණා. කුසලයේ තුළ ශක්තිමත් වෙන්න පාර කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. ඔබට මේ රූපය මේ ආකාරයෙන් පරිපූර්ණ රූපයක් ලැබුණේ කුමක් නිසාද? බුදු ගුණයක් නිසාමයි. මොකද ඔබ පෙර ජීවිතේ කුසල් පක්ෂය. ඔබ පෙර ජීවිතේ අකුසල් වැඩුවා නම් ඔබ මේ ජීවිතේ අංග විකල භාවයට පත් වෙලා උප්පත්තිය ලබන්න තිබ්බා. ඔබට රූමත් භාවයක් ලැබුණා නම්, ඔබට ධනවත් භාවයක් ලැබුණා නම්, ඔබට හොඳ සමාජ තත්ත්වයක් ලැබුණා නම්, ඔබට හොඳ පවුල් පසුබිමක් ලැබුණා නම්, ඒ සියල්ල ඔබට ලැබුණේ උතුම් බුදු ගුණයක් නිසාමයි. මොකද මේ සියල්ලම කුසලේ ප්‍රතිඵලයන්. කුසල් දහම් වඩන්න අපිට ගිය ජීවිතේ පාර කිව්වේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේමයි. මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුළ ඔබ උතුම් සම්මා දිට්ඨියට පත් උනේ බුදුරජාණන් වහන්සේ ගුණයක් නිසාමයි. මේසා සතර අපායේ දුක් විඳින සත්වයින් පිරිච්ච ලෝකෙක මේ වගේ සුගතියේ උතුම් උපතක් ඔබ ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් නිසාමයි. මේසා සත්වයින් සතර අපායේ දුක් විඳිද්දී අරසා සත්වයින් දිව්‍ය බ්‍රහ්ම තලවල සැප විඳින්නේ උතුම් බුදු ගුණයක් නිසාමයි. කුසල් පක්ෂයේ වඩපු එනිසා ඒ සෑම කුසලයක් වඩන්නම අපිට පාර කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. ඔබ කැමැති දෙයක් දකිද්දි ඒ කැමැති දේ ඔබ දකින්නේ ඔබේ කුසල් විපාකයක් නිසා. ඒ කුසලයේ ඔබට එන්න පාර කිව්වේ ලෝතුරා බුදුරජාණන් වහන්සේයි. ඒ නිසා ඔබ ඉදිරියට එන සෑම සැප වේදනාවක් අනතුරුවම ඔබ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න දක්ෂ වෙන්න. ඔබ ඉදිරියට එන සෑම දුක් වේදනාවක් ඉදිරියේදම ඔබ අකුසලය නැත්තං මිත්‍යා දෘෂ්ටිය කියන කාරණේ සිහියට නගා ගන්න දක්ෂ වෙන්න. එහෙම දකිද්දී අපිට නිරේතුරුවම බුදු ගුණයක් වැඩෙන කෙනෙක් බවටයි අපි පත්. අයිමත් අමුතුවෙන් බුදු ගුණ වඩන්න අවශ්‍යතාවයක් නැහැ. ඇස දිහැ දකිද්දීත් බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන්නේ. කන දිහැ දකිද්දීත් බුදුරජාණන් වහන්සේමයි ජීවත් වෙන්නේ. අපි ලබන්නා වූ ජයග්‍රහණයක් දිහා දකිද්දීත් බුදුරජාණන් වහන්සේමයි සිහිපත් වෙන්නේ. සුගතිය දකිද්දීත් අපිට බුදුරජාණන් වහන්සේමයි සිහිපත් වෙන්නේ. තේන. එනිසා නිරේතුරුවම මේ සෑම අපි කැමති කරන දේවල් අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කුසලය නිසාමයි. ඒ නිසා ඒ සියල්ල බුදු ගුණයක් හැටියට දකින තැනදී නිරේතුරුවම අපි තුලින් බුද්ධානුස්සතිය වැඩෙනවා. තේනවාද? එනිසා නිරේතුරුව මේ විදිහට තමන් බුදුරජාණන් වහන්සේ තුලින් දකින්නා වූ මේ ගුණයන් නුවණින් දකින්න. දැන් අපි කියනවානේ විජ්ජාචරණ සම්පන්නෝ කියලා. ඒතොර විජ්ජාචරණ සම්පන්න ගුණයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතු ශ්‍රේෂ්ඨ ගුණයක්. ඒතොර විජ්ජාචරණ සම්පන්න කියන්නේ මොකද්ද? අවබෝධ කළා වූ ධර්මයට අදාළව උන්වහන්සේ හැසිරෙනවා. ඒක උන්වහන්සේගේ තියෙනා වූ එක් ධර්මයක්. උන්වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අවබෝධ කළා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ විදිහට උන්වහන්සේ චර්යාවන් පවත්වනවා. උන්වහන්සේ තුල ආර්ය සීලය තියෙනවා. ඒ ආර්ය සීලයට අදාළව උන්වහන්සේ චර්යාවන් පවත්වනවා. උන්වහන්සේ ආර්ය සමාධියෙන් පරිපූර්ණයි, ආර්ය ප්‍රඥාවෙන් පරිපූර්ණයි. ඒවාට අදාළ වූ චර්යාවන්ගෙන් උන්වහන්සේ සමන්නාගතයි. එනිසා නිරේතුරුවම මේ ආකාරයෙන් සෑම දෙයක්ම නුවණින් මෙනෙහි කරමින් නුවණින් දකිමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ සුගතෝ ගුණයෙන් යුක්තයි. සුගතෝ කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ උන්වහන්සේ නිවන් මාර්ගයට ගමන් කළා වූ කියන කාරණයයි. තේරෙනවද? මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කළා කියන අර්ථයෙන් තමයි සුගතෝ කියන කාරණය බුදුරජාණන් වහන්සේ සකස් කරගන්න. ලෝකවිදූ කියන්නේ මේ ලෝකයේ සහස්සී දසදාස්ත්‍රී මේ සෑම ලෝකධාතුවක් කෙරෙහිම උන්වහන්සේ අවබෝධ ඥානයෙන් අවබෝධ කළා වූ තැන ඉඳගෙන උන්වහන්සේ ලෝකවිදූ කියලා කියනවා. තේරෙනවද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සියලුම සත්වයන් දෙවියන් බ්‍රහ්මයන් මිනිස්සෙයින් මේ අකීකරු මිත්‍යා දෘෂ්ටික වූ සෑම බලයක්ම දමණය ධර්මයෙන් දමණය කළා වූ කියන කාරණය තුළ පුරිස ධම්ම සාරතී ගුණේ යුක්තයි කියනවා. ඒ වගේම දෙවියන් බ්‍රහ්මයන් මිනිස්සෙයින්ට අනුශාසනා කළායි කියන කාරණය තුළ සත්තා දේව මනුස්සානම් කියන ගුණේ යුක්තයි කියලා කියනවා. ඒ වගේම මේ ලෝකේ තියෙනා වූ ඔබට ලැබෙනා වූ ශ්‍රේෂ්ඨම දෙයින් පූජා කිරීමට සුදුසු නිසා ආමිස වේවා ප්‍රතිපත්ති වේවා පූජාවෙන් සුදුසු නිසා උන්වහන්සේ භගවා කියලා කියනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්ත නිසා ඒ උත්තම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තායි කියන. ඒ නිසා නිරේතුරුවම එරමිනිය ගොතාගෙන නම් එරමිනිය ගොතාගෙන හිතන්න, විවේකීව ඉන්න වෙලාවට නම් විවේකීව හිතන්න, හිතලා නිරේතුරුවම මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මේ ඥානයන් නුවණින් දකිමින් දකිමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය සද්ධාව ඇති කරගන්න. එහෙම බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගෙන තේරෙනවද? ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? මේ බුද්ධානුස්සතියත් අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපි බුද්ධානුස්සතිය වැඩිම කියන කාරණය ආරෂ්ඨාංගික මාර්ගයේ අදාළ වෙන සම්මා දිට්ඨියට. එතකොට සම්මා දිට්ඨියේදී බුද්ධානුස්සතිය වඩද්දී මේ ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල වැඩෙන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයක් විදිහට. තේරෙනවද? දැන් ඔබ හිතන්න ඔබ මුළු ජීවිත කාලයම බුද්ධානුස්සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ගරුත්වයෙන් ඔබ නිරේතුරුව බුද්ධ වන්දනා කරනවා, බුදුරජාණන් වහන්සේට තෙල් පහන් මල් ගිලම්පස පූජා කරනවා, බුදුරජාණන් වහන්සේ උදෙසාම බුද්ධානුස්සතිය වඩමින් ජීවත් වෙනවා. එහෙම බුද්ධානුස්සතිය වඩමින් ජීවත් වෙලා ඔබ චිරාත් කාලයක් ජීවත් වෙලා මිය පරලව යන වෙලාවට ඔබට එකපාර්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් මොකද වෙන්නේ? ඔබ ගිහිලා සුගතියේ ඉපදෙනවා. තේරෙනවද? ඒ සුගතියේ උපත නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? එහෙනම් අපි සංසාරයක් පුරාවට සාරා සංක කල්ප ලක්ෂ ගානක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා අපි කරලා තියෙන්නේ මොකද්ද? බුද්ධානුස්සතිය වඩනවා, බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් ගිලම්පස බුද්ධ පූජා වන්දනාවන් කරනවා, කරලා මැරෙන වෙලාවේ බුද්ධානුස්සතිය සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙලා බුදු ගුණයක් සිහිපත් වෙලා ආයිමත් ගිහිලා සුගතියේ විපදිලා ආයිමත් ඒ සුගතිය අනිත්‍යභාවයට පත් වෙලා ආයිමත් අපි සතර අපායන්ට වැටෙනවා. මේ විදිහට නිරේතුරුවම මේ දුකත් සැපත් අතර දෝලණය වෙමින් තමයි අපි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මේ ජීවිතයේදී ඔබ දක්ෂ වෙන්න ඔබ මෙතෙක් ආවා වූ ගමන විදර්ශනාමය නුවණ සකස් කරගන්න ආකාරයට වෙනස් කරගන්න. එතනදී ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ බුද්ධානුස්සතිය තුළ මුලින්ම ශක්තිමත් වෙනවා. තේරෙනවද? බුද්ධානුස්සතිය තුළ ශක්තිමත් වෙලා ඊට පස්සේ බුද්ධානුස්සතියත් විදර්ශනා නුවණින් දකිනවා. තේරෙනවද? එතකොට බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න දක්ෂ කෙනා බුද්ධානුස්සතිය වඩලා මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් එයා ඒ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකිනවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් බුද්ධත්වයට පත් වෙලා තියෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා අනිත්‍යභාවයට පත් වුණා කියලා යනුවණින් දකිනවා. අනාගතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී යනවා අනිත්‍යයි කියන කාරණේ දකිනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපකාය දෙස බලාගෙන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණායි කියන කාරණේ අන්න බුද්ධානුස්සතිය අපි විදර්ශනා නුවණින් දැක්කා. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න බුද්ධානුස්සතිය තුළ ශක්තිමත් වෙමින් බුද්ධානුස්සතිය අර්ථයන් විදර්ශනා නුවණින් දකින්න. ඔබ සෑම හවසකම සෑම සන්ධ්‍යාවකම බුදුමැදුරට ගිහිල්ලා බුද්ධ වන්දනාව කරලා බුද්ධ වන්දනාව කරලා ඉවරුණාට පස්සේ ඔබ දකින්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණායි කියලා දකින්න. ඒ ධාතුන් වහන්සේලා තවත් යම් කාලයක් ගියාට පස්සේ ඒවා දුර්වල වෙලා අනිත්‍යභාවයට පත් වෙලා මේ මහ පොළවේ සතර මහා ධාතුවටම එකතු වෙනවා කියන කාරණේ දකින්න. ඔබ බුද්ධ වන්දනාව කරලා අහවර වෙලා අර ඔබ පූජා කළා වූ මල් වට්ටිය සිහිපත් කරගෙන ඔබ දකින්න සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් පූජා කළා වූ බුද්ධ පූජාව පූජා කළා වූ ගිලම්පස එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒසා සංසාරයේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් සිද්ධ කළත් ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒසා සංස්කාර අනිත්‍ය වුණානං මේ මොහොතේ ඔබ මේ රැස් කලා වූ සංස්කාරය නිත්‍යවේද අනිත්‍යවේද? අන්න බුද්ධානුස්සතිය විදර්ශනානුවනි දකිනු. තේන්නාද? ඔබ දානයක් පූජා කරන වෙලාවට පිරිකරක් පූජා කරන වෙලාවට ඒ පිරිකර පූජා වෙලා ඒ ලබන්නා වූ සතුටු සිතින් ඔබ දකින්න මන් සංසාරයේ බුදුරජාණන් වහන්සේලාට පූජා කළා වූ පිණ්ඩපාතයන් බුදුරජාණන් වහන්සේලා උදෙසා සංඝයා උදෙසා අරමුණු කරලා පූජා කළා වූ අෂ්ට පරිෂ්කාරයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒසා සංස්කාර රැස් කළත් ඒ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? වෙනස් වෙලා ගියා. එහෙනම් ඔබ මේ මොහොතේ මේ පූජා කරන්නා වූ පිරිකර තුළින් පූජාව තුළින් රැස් වෙන්නා වූ සංස්කාරය නිත්‍යද අනිත්‍යද? එනිසා නිරේතුරුවම පින්කම් කරමින් මේ සකස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේට මලින් පහනින් ආලෝකයෙන් ගිලම්පසින් බුද්ධ පූජාවෙන් පූජා පවත්වමින් නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මොහොතක් ඇස් දෙක පියාගෙන බුද්ධ වන්දනාව කළාට පස්සේ ඔබ අතීතයේ ජීවමාන බුදුරජාණන් වහන්සේලාගේ දෙපතුල් අභියස වැඳ වැටුණු හැටි නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේලාගෙන් සද්ධර්මය ශ්‍රවණය කළ හැටි නුවණින් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේලාට පිණ්ඩපාතය බෙදුව හැටි නුවණින් දකින්න. නමුත් ඒ සෑම සංස්කාරයක්ම ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා කරපු සංස්කාරයත් අනිත්‍ය නම් ඔබ මේ මොහොතේ පිළිම වහන්සේ නමක් උදෙසා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සංස්කාරය නිත්‍ය වේද අනිත්‍ය වේද? එනිසා නිරතුරුවම මුලින් බුද්ධානුස්සතිය තුළ ජීවත් වෙලා ඒක ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයයි වැඩෙන්නේ. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගෙන ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට අදාළ බුද්ධානුස්සතිය විදර්ශනානුවණින් දැක්ක තැන අන්න එතන තමයි සෝවාන් ඵලයට අදාළ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ඔබ තුළ දුර්වල වෙන්නේ. මොකද සෝවාන් ඵලයට යමෙක් පත්වෙද්දීයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා කියන කාරණය. එනිසා අපි සෑම පින්කමක්ම සිද්ධ කරන්න ඕනේ ප්‍රඥාව කියන කාරණය වැඩි වෙන, වර්ධනය වෙන ආකාරයට. ඔබ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඉදිරියට බුදුමැදුරට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ගිලම්පස බුද්ධ පූජාව පූජා කරලා සාදුකාර දීලා සතුටු සිතින් ගෙදර යනවනම් මට දිව්‍ය සැප මනුස්ස ලැබ ලැබේවා කියලා ප්‍රඥාවක් වැඩෙනවද? ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. සද්ධාව තියෙනවා, වීරයක් තියෙනවා. නමුත් සතිය සිහිය අදාළ විදියට පිහිටලා නැති නිසා ඔබ දක්ෂ නැහැ ප්‍රඥාව මතු කරලා ගන්න. එනිසා ඔබ දක්ෂ වෙන්න පින්කමක් කරද්දී සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම පහ පහම වැඩෙන ආකාරයෙන් පින්කම සිද්ධ කරන්න. එනිසා කුමන පින්කමක් වේවා ප්‍රඥාව ඔබ තුළ වැඩෙන්න නම්, ඒ කියන්නේ මාර්ගඵල පැත්තට ඔබේ හිත වැඩෙන්න නම්, ලෝකෝත්තර අංශයට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්න නම් කරන සෑම පින්කමක්ම නිරේතුරුවම විදර්ශනා නුවණින් දැකලා ඒ පින්කම කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. තේරෙනවද? ඒ කියන්නේ දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලබමින් දානේ ආනිසංස අනිත්‍යභාවය දකිනු. සීල් සමාදම් වෙමින් සීලේ ආනිසංස ජීවිතයට ලබමින් සීලේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනු. මෛත්‍රිය වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබමින් මෛත්‍රී ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනු. සමාධිය වඩමින් සමාධියේ ධ්‍යාන තලවල ආස්වාදයේ ජීවිතයට ලබමින් ඒ ධ්‍යාන තලවල අනිත්‍යභාවය ඉස්සෙල්ලාම ලැබමින් කියන කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. තේරෙනවද? කොයි දේත් කරලා ඒ ආස්වාදයේ පින ජීවිතයට ලබන්න ඕනේ. මොකද අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය අවශ්‍යයි. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට දුර්වල වුණොත් අපිට ධර්ම මාර්ගය තුල ගමන් කරන්න බැහැ. ඒ නිසා දන් දෙමින් ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබමින් තමයි ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යභාවය දකින්නේ. සිල් සමාදන් වෙමින් සීලයට අදාළ ආනිසංස කීර්තිරාවයේ පැතිරෙනවා, ජනප්‍රියභාවය ලැබෙනවා. මේ කීර්තිරාවයේ පැතිරෙද්දී ජනප්‍රියභාවය ලැබෙද්දී ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නවා. මොකද ඒක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? සමාධිය වඩමින් ධ්‍යානතල ලැබෙනවා. ධ්‍යානතලවල අනිත්‍යභාවය දකිමින් ධ්‍යාන තලවල ශක්තිය අපි ජීවිතයට එකතු කරගන්න. නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න මොනේ පින්කම සිද්ධ කළත් විදර්ශනානුවනින් දැකලා ඉන්ද්‍රීය ධර්මයන්ට අදාළ ප්‍රඥාව කියන කාරණය මෝදු කරගන්න. එනිසා සතිය සිහිය හොඳින් පිහිටවා ගන්න, කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම ඇති කර ගැනීම තුල විඥානයේ යන්න සරලව විග්‍රහ කර දෙන්න. විඥානයක් බැස ගැනීමට රූපයක් නොමැති වූ විට විඥාණයට කුමක් සිදු වේවිද? විඥානය කියලා කාරණේ කියද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පාද ධර්මය ගැන කතා කරද්දී අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. සත්වයා චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා නිරේතුරුව සංස්කාර රැස් කරනවා. මොනවද සංස්කාර කියන්නේ? කුසල් සහ අකුසල්. සංස්කාරපච්චය විඥාන. සංස්කාරයන්ට අදාළව විඥානය සකස් වෙනවා. එහෙනම් එතෙන්දී විඥානය කියන්නේ මොකද්ද? සංස්කාර නිසා සකස් වෙන්නා වූ ඵලය විඥානය කියලා කියනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන දේශනා කරනකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන තැනදී එතනත් බුදුරජාණන් වහන්සේ සංස්කාරයන් නිසා සකස් වෙන්නා වූ ඵලය විශේෂ වූ දැනීම විඥානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මහත්වෝ බුදුරජාණන් වහන්සේ ආයිමත් දේශනා කරනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. විඥානය කියන්නේ මැජික් කරුවෙක්. විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියන්නේ මොකද? මොකද මැජික් කරුවා මෙතන පූසෙක් තියලා ඒ පූසව රෙද්දකින් වහලා අර මැජික් යෂ්ටියෙන් යමක් කරලා රෙදි කෑල්ල අයින් කළාට පස්සේ මෙතන ඉන්නේ හාවේ. ඒ හාවව රෙදි කෑල්ලකින් වහලා යමක් කරලා ඒ රෙදි කෑල්ල අයින් කළාට පස්සේ එතන ඉන්නේ පරවියේ. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියනවා මේ විඥානය කියන මැජික් කරුවා නිරේතුරුවම අපිට මේ දුකත් සැපත් දෙකත් අතර දෝලණය කරමින් මේ භව ගමන පුරා ඉස්සරහට අරන් යනවා කියලා. තේරෙනවද? ඒ නිසා විඥානය කියන කාරණය පිංගතුනේ කවදාක්වත් අපිට ධර්මයක් අහලා පොතක් පතක් කියවලා සූත්‍රයක් කියවලා විඥානය කියන කාරණය අපිට තේරුම් ගන්න පුළුවන්කම නැහැ. විඥානය කියන කාරණය කවදා හෝ දවසක අපි අවබෝධයෙන්මයි හඳුනා ගන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. විඥානය එයා යම් දවසක හඳුනා ගනිද්දී අවබෝධයෙන් හඳුනාගෙන ඉති බුදුරජාන් වහන්සේ කියනවා එයා විඥානය හැටියට දකින්නේ වේගයක් විතරයි. ඒ වේගය තුල තියෙන හිස්භාවයක් විතරයි. ඒ වේගයත් හිස්භාවයත් තුල එයා දකිනවා විඥානය කියන්නේ ගතියුතු දෙයක් නෙමේ කියන කාරණේ, හිස් දෙයක් කියන කාරණේ. ඒ නිසා විඥානය කියන්නේ වර්ණයක්, හැඩයක්, එහෙම නැත්නම් පෙනුමක් තියෙන දෙයක් නෙමේ. විඥානය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ වේගයක්. ඒ වේගය තුලින් හිස්භාවයක් විතරයි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් 25ක් විතර ඉදිරියෙන් උන්වහන්සේට අරමුණු වෙලා තියෙනවා යක්ෂේ ඕපපාතිකව උප්පත්තිය ලැබෙනවා. යක්ෂේ ඕපපාතිකව උප්පත්තිය ලැබෙනවා. එතකොට මේ ඕපපාතිකව යක්ෂයා උප්පත්තිය ලැබනවා කියන කාරණේදී ඒ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් පසු වෙනවා. පසු වෙනකොට උන්වහන්සේට ඉදිරියෙන් මීටර් 25ක් විතර ඉදිරියෙන් අඩි 7ක් වගේ ඉහළින් එක පාට වේගවත් සුලියක් පහළ වෙලා තිනවා. වේගවත් සුලියක්. ඒ වේගවත් සුලිය වේගයෙන් වේගයෙන් වේගයෙන් භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා අර යක්ෂයාගේ රූපය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ ස්වාමින් වහන්සේ මුලින්ම අර වේගවත් සුලිය හැටියට දැක්කේ කුමක්ද? පෙර ජීවිතේ මිය ගියා වූ සත්වයෙක්ගෙන් නිකුත් වුණා වූ චුතිසිතේ ප්‍රතිසන්දි, ඒ කියන්නේ විඥානයයි. එතකොට ඒ විඥානය හැටියට ඒ ස්වාමින් වහන්සේ දැක්කේ කුමක්ද? වේගයක් විතරයි. තේරෙනවද? ඒ වේගය තුල උන්වහන්සේලා දකින්නේ හිස්භාවයයි. හිස්භාවය දකිද්දී උන්වහන්සේලා විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. මොකද මේක හිස් දෙයක්, වේගයක් කියන කාරණේයි උන්වහන්සේදා අවබෝධ කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා. ඒ නිසා විඥානය කියන කාරණේට කොතනකවත් විඥානය මේ වගේ හැඩයක්, වර්ණයක්, රුවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්කම කවදා හරි දවසක විඥානය හොයන තාක්කල් අපි පැටලෙනවා. කවදා හරි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා උතුම් සම්මා ඥාන සකස් කර තැනදී අපි විඥානයේ වේගය සහ විඥානයේ නිරර්ථකභාවය හඳුනා ගන්න. එතෙක් අපි විඥානය හොයනවා කියන්නේ විඥානය තුල සිටීමින්ම විඥානය හොයනවායි කියන කාරණය. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න විඥානය කියන්නේ කුමක්ද? සංස්කාරයන්ගේ ඵලයයි විඥානය. එච්චරයි. සංස්කාරයන්ගේ ඵලයයි. මේ ලෝකේ ජීවත් වෙන මේ සෑම සත්වයේගේම ක්‍රියාකාරීත්වය සකස් කරන්නේ විඤ්ඥානය විසින්. ඒ විඤ්ඥානය ක්‍රියාත්මක භාවය සකස් කරන්නේ කුමක් හේතුවෙන්ද සංස්කාර හේතුවේ. දැන් ඔබ හිතන්න මනුස්සයකින්නවා. එයා දුප්පත් තැනක උපත්තිය සකස් කරගන්න. තේරෙනවද? දුප්පත් තැනක උපත්තිය සකස් කරගෙන එයා ළමා කාලේ ගත කරලා තරුණ කාලේ ගත කරලා මැදි වයසට නැත්තම් තරුණ වියට එනකොට එයා ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. නමුත් එයා ඉපදුනේ කොතනද? දුප්පත් තැනක. දුප්පත් තැනක ඉපදිලා මොනවා හරි ව්‍යාපාරයක් කරලා මොකක් හරි ශේෂ්ත්‍රයකට යොමු වෙලා තරුණ කාලේ මැදි වයස එනකොට එයා කෝටිපති ප්‍රකෝටිපති බවට. එතන මොකක්ද මේ මෙතන වෙන්නේ? තේරෙනවද? දැන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? මේ මහත්තයා, මේ දුප්පත් තැනක ඉපදුන මහත්තයා පෙර ජීවිතේ මිනිස්සෙක්. තේරෙනවද? පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට එයා ඉපදිලා හොඳින් සිල්පද පහ රකින්නවා. හොඳින් දන් දෙනවා. තේරෙනවද? හොඳින් දන් දෙනවා කියන්නේ එයා අප්‍රමාණ විදිහට සාංගික දාන දෙනවා. තේරෙනවද? සාංගික දාන දෙනවා වගේ මේ මහත්තයා ළමා නිවාසවලටත් දන් දෙනවා, රෝගීන්ටත් දන් දෙනවා, තිරිසන් සත්තුන්ටත් දන් දෙනවා, යාචක මහත්තුරුන්ටත් දන් දෙනවා. ඒ පැත්තත් එයා වඩනවා. තේරෙනවද? නමුත් මේ පැත්තේ සාංගික දානත් දෙනවා. නමුත් මේ විදිහට මේ දාන දුන්නත් එයාගේ උපාදානය වැඩි මොන දානටද? අර ළමා නිවාසවලට රෝගීන්ට දෙන දාන. මොකද ඒගොල්ලන්ගේ තියෙන අහිංසක භාවය නිසා ඒගොල්ලන්ට දෙන්න උදානයන් කෙරේ ආ උපාදානය වැඩි. දැන් එක මහත්තෙක් ඉන්නවා. ඒ මහත්තයා අප්‍රමාණ විදිහට සාංගික දාන දෙනවා. සාංගික දාන දුන්නත් ඒ මහත්තයා ගෙදර තිරිසන් සත්තු ගොඩාක් තියාගෙන තිරිසන් සත්තුන්ටත් දානි දෙනවා. නමුත් එයා වැඩිපුරම උපාදාන තියෙන කොතෙන්ටද? අර සතුන්ගේ තියෙන අහිංසක භාවය නිසා අර සත්තුන්ට දෙන්න උදානයට තියෙන උපාදානය වැඩි. එතකොට දැන් අච්චර සාංගික දානේ දුන්නත් අර දාන දීම නිසා එයා මොකද කරන්නේ? මැරෙන වෙලාවට එයාට උපාදාන වෙන්නේ අර දුන්නා වූ දානය. කාටද? අර ළමා නිවාසවලට, යාචක මහත්තුරුන්ට, සිරිසන් සත්තුන්ට දුන්නා වූ දානය. එතකොට උපාදානය උනේ දුර්වල කුසල් සිතක්. දුර්වල කුසල් සිතට අදාළව අන්න එයා ගිහිල්ලා දුප්පත් තැනක ඉපදෙනවා. තේරෙනවද? දැන් මොකද උනේ? අවසාන චුතිසිත, ඒ කියන්නේ විඥාණය. විඥාණය අවසාන චුතිසිතේ විඥාණයට සකස් වුණා වූ සංස්කාරය, අරමුණා වූ සංස්කාරය දුර්වල කුසල් සංස්කාරය. ඒ දුර්වල කුසල් සංස්කාරයට අදාළව එයා දුප්පත් තැනක තමයි ඉපදින්නේ. දුප්පත් තැනක ඉපදුනත් පිටිපස්සේ ශක්තිමත් කුසල් දැන් තියෙනවා. මොනවාද කුසල්? සාංගික දානමය කුසල් තියෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? මේ දරුවා දැන් අවසාන චුතිසිතට උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය තුළ දුප්පත් තැන ඉපදුනා. නමුත් දැන් මොකද වෙන්නේ? අර කුසලයට විපාක දෙන්න දැන් ඉස්සරහට එන්න කුසලයේ පිටිපස්සේ තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ දරුවාගේ විඥානය, විඥානය කියන්නේ මොකද්ද? දැනීම. ඒ විඥානය සකස් වෙන්නේ පාසල් ගිහිල්ලා ඉගෙන ගන්න නෙමෙයි. තේරෙනවද? එයාට අධ්‍යාපනය ලබන්න නෙමෙයි. එක්ක එයාට විඥානයේ දැනීම සකස් වෙන්නේ මැණික් ගරන්න යන. එහෙම නැත්නම් පේමන්ට් එකේ පොඩ්ඩක් මොකක් හරි දාලා වෙනදාමක් කරන්න. තේරෙනවද? ඇයි? දැන් පිටිපස්සේ කුසලිය තියෙනවා. දැන් කුසලයට විපාක දෙන්න අවශ්‍ය විදියට තමයි එයාගේ දැනීම සකස් වෙන්නේ. ඒ නිසා එයා කවදාකවත් පින්කම් කරන්න, දන් දෙන්න පන්සලට යන්න කැමැත්තක් නැහැ. කවුරු හරි පින්කමක් කරන්න යන් කිව්වොත්, දන් දෙන්න යන් කිව්වොත් එයා ඒකට නෙමෙයි යන්නේ. අර පතලට ගිහිලා මැණික් ගරන්න තමයි යන්නේ. නැත්තම් පේමන්ට් එකේ වෙළඳන් කරන්න තමයි. මොකද එයාට පින ප්‍රශ්නයක් නැහැ, පිටිපස්සේ පින තියෙනවා. එතකොට මෙහෙම මේ මැණික් ගරලා හරි පේමන්ට් එකේ වෙළඳන් කරලා හරි මෙයා එතනින් ගොඩ නැගිලා අවසානයේ කෝටිපතියෙක් බවට පත් වෙනවා. එතකොට දැන් මොකක්ද උනේ? එයා දුප්පත් තැන ඉපදුනේ කුමක් නිසාද? පෙර ජීවිතේ ගොඩාක් දන් දුන්නා සාංගික දාන නෙමේ උපාදානය උනේ දුර්වල දානයක්. දුර්වල දාණයට අදාළව එයා දුප්පත් තැනක ඉපදුනා. දුප්පත් තැනක ඉපදුනත් පිටිපස්සේ කුසල් තියෙනවා. ඒ සංස්කාර පත්‍යා විඥානං කුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයට අදාළව එයාගේ විඥානය සකස් වෙන්නේ කුසලයට විපාක දෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න. ඒ නිසා අර ශේෂ්ත්‍රවලට යොමු වෙලා එයා අවසානයේ කෝටිපතියෙක් ප්‍රකෝටිපතියෙක් බවට පත් වෙනවා. අන්න සංස්කාර පත්‍යා විඥාන. එහෙනම් ඔබ බලන්න, ඔබලාගේ දැනීම, මේ සෑම සත්වයකද සකස් වෙන දැනීම කියන කාරණය, කැමැත්ත කියන කාරණය සකස් වෙන්නේ පෙර සංස්කාරයන්ගේ ඵලයන් නිසා. ඒ නිසා ගිහි පින්වතුන්ලා වඩාත්ම දක්ෂ වෙන්න ඕනේ අනිවාර්යෙන්ම දානේ ආනිසංස පක්ෂයේ වැඩිභාවය කුමක්ද කියලා හඳුන ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානයන්ගේ ශ්‍රේෂ්ඨම දානේ මොකද්ද? සංඝයා අරමුණු කරගෙන දෙන දානේ. තේරෙනවද? දැන් මේ ලෝකේ දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම දානය තමයි එතන බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි මේ ලෝකේ ඉන්න දෙන තින ශේෂ්ඨම දානය. අද එහෙම දානයක් දෙන්න පුළුවන්ද? මොකද අද බුදුරජාණන් වහන්සේ ජීවමානව. දෙවැනි ශේෂ්ඨ දානය තමයි එතන අනාගාමී භික්ෂූන් වහන්සේකුත් වැඩ ඉන්නවා. සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. තුන්වැනි ශේෂ්ඨ දානය තමයි එතන සකෘදාගාමී භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. හතරවෙනි දානය තමයි එතන සෝවාන් ඵලයට පත්වෙච්ච භික්ෂුවක් ඉන්නවා. සංඝයා අරමුණු කරගෙන දානය දෙනවා. පස්වෙනි දානය තමයි එතන සද්ධානුසාරී ධම්මානුසාරී භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවට සංඝයා අරමුණු කරගෙන දන් දෙනවා. පස්වෙනි තැන තමයි සාමණේර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දානය. ඉන් පස්සේ තමයි ඔය පොහොය දාට සිල් සමාදන් වෙලා තියෙන දස සීලය අට සීලය සමාදන් වෙලා තියෙන උපාසක පින්වතුල්ලාට පින්වතියන්ට දෙන දානය. ඉනුත් පස්සේ තමයි පන්සිල් සමාදන් වෙලා ඉන්න පින්වතෙකුට දෙන දානය. ඉනුත් පස්සේ තමයි තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්න කෙනෙකුට දෙන. ඉනුත් පස්සේ තමයි ඔය යාචක පින්වතුල්ලාට ළමා නිවාසවලට රෝගීන්ට දෙන. ඉනුත් පල්ලෙහා තමයි බලු කපුටන් උදෙසා දෙන. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බලු කපුටන්ට දෙන්නා වූ දානෙත් ආනිසංස තියෙනවා කියලා. එනිසා නිරේතුරුවම මේ දානයේ ආනිසංස පක්ෂය වැඩෙන හැටි තේරුම් ගන්න. එහෙම දේශනා කළා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපිට කවුද රහතන් වහන්සේ, කවුද අනාගාමී උත්තමයා, කවුද සකෘදාගාමී සෝවාන් උත්තමයා කියලා අපිට හොයන්න. එහෙම හොයන්න ගියොත් අපි ආයිමත් එතනදී පැටලෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ කියනවා කෙනෙක්ගේ අධිගමයන් හොයන්න යන්න එපා, ලැබෙන ස්වාමින් වහන්සේට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. ඕනෑම ස්වාමින් වහන්සේ නමකට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මේ දානේ පූජා කරන්නේ කියලා දානය දීමෙන් සංඝයා කියන අර්ථයට ලැබෙනා වූ කුසලය ඔබට ලැබෙනවා. අනාගතේ කාසාය කණ්ඩක කියලා කෙනෙක් පහළ වෙනවා. ඒ කාසාය කණ්ඩකටත් දානය සාංගය කරලා දෙන්න කියලා බුදුරජාන් වහන්සේ. එහෙමනම් පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ. නිරේතුරුව පින්වතුල්ලා අප්‍රමාණ ආකාරයෙන් සාංගික දාන දෙනවා. නමුත් ඒ සාංගික දාන දෙනවා වගේම අර වගේ රෝගීන් උදෙසා, ළමා නිවාස උදෙසා, යාචක පින්වතුල්ලා උදෙසාත් දානයක් දෙනවා. ඒගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම දන් දිය යුතුයි බුදුරජාන් වහන්සේ දන් දෙන්න කියලා අපිට කියලා තිනවා. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ආනිසංස පක්ෂයෙන් වැඩිම දානය මොකද්ද? සාංගික. වරක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාත් එක්ක චාරිකායි වඩිනකොට උන්වහන්සේලා පිටිපස්සෙන් ආහාර පුරවගත්ත කරත් එනවා. මොකද උන්වහන්සේලා නවතින තැන උන්වහන්සේලාට උයල පියල දන් දෙන්න. මොකද ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ. ඒ නිසා අවස්ථාව එනකම් මේගොල්ලෝ කරත්ත අරගෙන දානෙ අරගෙන පිටිපස්සෙන් යනවා. මෙහෙම ගිහිල්ල එක්තරා අවස්ථාවක උදේවරුවේ බුදුරජාණන් වහන්සේට එක බමුණෙක් හකුරු පූජා කරනවා. ස්වාමින් වහන්සේලාටත් බුදුරජාන් වහන්සේලාට. දැන් සම්පූර්ණයෙන්ම හිටියේ ස්වාමින් වහන්සේලාට හකුරු පූජා කළා. දැන් ඉවරයි. ඊට පස්සේ හකුරුතාව ගොඩක් ඉතුරුයි. මේ බමුණා බුදුරජාන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මං සියලුම ස්වාමින් වහන්සේලාට හකුරු පූජා කළා. ඒත් හකුරු ඉවරයි. මම මොකද්ද කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා බමුණ දෙවෙනි වතාවටත් පිළිගන්නන්න. කැමති කෙනෙක් ගනීවි. බමුණ දෙවෙනි වතාවටත් පිළිගන්නනවා. දෙවෙනි වතාවේ පිළිගන්නවා. දෙවෙනි වතාවේ හකුරු ඉතුරුයි. තුන්වෙනි දෙවෙනි වතාවේ බුදුරජාන් වහන්සේ ආනවා භාග්‍යවතුන් වහන්සේ මං දෙවෙනි වතාවටත් ඔක්කොම ස්වාමින් වහන්සේලාට හකුරු පිළිගන්නවා. ඒත් හකුරු ඉතුරුයි. මොකද කරන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා හකුරු 12න් පස්සේ තියාගෙන ගිලම්පසක් හැටියට වළඳන්න කැපයි. ඒ නිසා හවස වළඳන්න අවශ්‍ය ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවනම් හකුරු පිළිගන්නන්න කියලා. බමුණ තුන්වෙනි වටේටත් දැන් හකුරු අවශ්‍ය ස්වාමින් වහන්සේලාට පිළිගන්නවා. තුන්වෙනි අවස්ථාවෙත් පිළිගන්නුවත් ඒත් හකුරු ඉවරයි. ඒ වෙලාවේ බමුණා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම අවස්ථා තුනේදීම පිළිගන්නවා, තවත් හකුරු ඉකුරුයි, මම මොකද්ද කරන්න කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා එහෙමනම් මේ හකුරු අර යාචක පින්වතුල්ලාට. එනම් බලන්න බුදුරජාන් වහන්සේ තුන්වරක් බෙදනකම් යාචක පින්වතුල්ලාට දෙන්න කියලා කිව්වේ. ඇයි? මොකද පළවෙනි වතාවේ බෙදුවට පස්සේ ඉතුරු දේ යාචක පින්වතුල්ලාට දුන්න කිව්වනම් අර අවස්ථා දෙකේ ලැබෙන්නා වූ කුසලයේ බමුණාට අහිමි වෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න සමාජයේ ජීවත් වෙන ළමා නිවාස වේවා, මහලු නිවාස වේවා, රෝගීන් වේවා, යාචක පින්වතුන් වේවා, ඒ අයට දන් දෙන්න. ඒක සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. තේරෙනවද? සද්ධාව සකස් කරගත්ත කෙනෙක් කවදාක්වත් සංඝයාට විතරක් දන් දීලා නවතින්නේ නැහැ. ඒ නිසා ඒ පින්වතුල්ලාටත් දන් දෙන්න. ඒ පින්වතුල්ලාට දන් දෙද්දී ඔබ දකින්න ඕනේ යාචක මහත්තෙක් පාරේ අයිනේ ඉන්නවා නම් මේ යාචක මහත්තයා සංසාරයේ මට දසදහස් වාරයක් අම්මා වෙලා තිනවා කියන කාරණේ දකින්න ඕනේ. මේ යාචක මහත්තයා මට සංසාරයේ දසදහස් වාරයක් තාත්තා වෙලා තිනවා කියන කාරණේ අපි දකින්න ඕනේ. මේ යාචක මහත්තයා සංසාරයේ දසදහස් වාරයක් මට දරුවෙක් මොනුගුරෙක් පෙම්වතෙක් පෙම්වතියෙක් වෙලා තියෙන කාරණය අපි දකින්න ඕනේ. කන්න නැති තිරිසන් බල්ලෙක් ඔබ දැක්කොත් පාරක ඉන්නවා ඒ බල්ලා තුලින් ඔබ දකින්න ඕනේ මේ බල්ලා සංසාරයේ මට දසදහස් වාරයක් මගේ අම්මා වෙලා තිනවා කියන කාරණය. මේ බල්ලා සංසාරයේ මට දසදහස් වාරයක් මගේ තාත්තා පෙම්වතා පෙම්වතියක් වෙලා තියෙන කාරණය අපි එතන ඉඳලා කොතනකවත් සාංගික දාන වර්ණනා කළා කියලා අර දාන කවදාක්වත් නවත්තන්න යන්න එහෙම කළොත් ඔබ සම්මාදිට්ඨිය දුර්වල කෙනෙක් කරද බවට පෙන්නේ. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආනිසංස දාණය සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දාණයයි කියලා දකින්න. ඒ නිසා ගිහි පින්වතුන්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කොයි කෙනාට දන් දුන්නත් උපාදානය බලවත් කරගන්න ඕනේ සාංගික දාණය කෙරේ. තේනද? මොකද එහෙම නැත්නම් ඔබ අනුකම්පාව මත මැරෙන වෙලාවේ සාංගික දාන යටපත් වෙලා අර වගේ දුර්වල දානයක් මතක් වුණොත් ඔබ දුප්පත් තැනක තමයි උප්පත්තිය සකස් කරගන්නේ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඒ ආකාරයෙන් කටයුතු කරද්දී දැන් ඔබට පේනවා සංස්කාරපච්චයා විඥානං කියන ධර්මතාවය. ඒ කියන්නේ ඔබේ දැනීම් සකස් වෙන්නේ නිරේතුරුවම සංස්කාරයන්ට අදාළව තමයි. සේනවාද? එතකොට සංස්කාරයන් වලින් අතීත සංස්කාරයන් වල අකුසලයේ බලවත් නම් මොකද වෙන්නේ? ඔබට හැම වෙලාවෙම සිල්පද බිඳෙන හිතක් තමයි සකස් වෙන්නේ. ඔබ කියනවා නම් ඔබට නිරේතුරුව සිල්පද බිඳෙනවා කියලා ඒ සිල්පද බිඳීමට අදාළ විඥානයන් දැනීම් සකස් වෙන්නේ ඇයි? අතීතයේ අකුසල් සංස්කාරයන් වල ඵලයක් කියන කාරණේ ඔබ දකින්න ඕනේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව දකින්න පන්ති කාමරයකට යන්න. පන්ති කාමරේ ළමයි 50 දෙනෙක් ඉන්නවා. ඒ පන්ති කාමරේ ළමයි 50 දෙනාගෙන් ටීචර් ඇහුවොත් ඔබ කවුද වෙන්න කැමති කියලා එක්කෙනෙක් කියනවා මං දොස්තර මහත්තයෙක් වෙනවා කියලා. තව කෙනෙක් කියනවා මං ඉංජිනේරු මහත්තයෙක් වෙනවා කියලා. තව කෙනෙක් කියනවා මං ගුවන් නැවියෙක් වෙනවා කියලා. තව කෙනෙක් කියනවා මං ගොවියෙක් වෙනවා. තව කෙනෙක් කියනවා මං හමුදා නිලධාරී. ඒතර බලන්න ළමයි 50 දෙනා තුල දැනීම් 52ක් තිබ්බා. ඒ මොකක්ද? සංස්කාරපච්චය විඥාන. අතීත සංස්කාරයන්ට අදාළවයි ඒගොල්ලන්ගේ කැමැත්ත සකස් වෙන්නේ. ඒ අතීත සංස්කාරයට අදාළව අයියා ශේෂ්ත්‍රය තෝරගන්නේ. තේරෙනවද? ඒ අතීත සංස්කාරයට අදාළව ශේෂ්ත්‍රය තෝරා දෙන්නේ කවුද? එතන විඥානීය තමයි අපේ දැනීම කැමැත්ත කියන්නේ විඥානීය සකස් වෙන සංස්කාරපච්චය විඥාන. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම දකින්න විඥානීය කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංස්කාර නිසා පලස් සකස් වෙනා වූ ඵලයයි විඥානීය. තේරෙනවද? ඒ වගේම බුදුරජාන් වහන්සේ කියනවා විඥානීය කියන්නේ මැජික් කරුවෙක් කියලා. ඒ නිසා මේ සමාජය තුළ සිද්ධ වෙන මේ මනුස්ස ක්‍රියාකාරකම් සත්ව ක්‍රියාකාරකම් සෑම දෙයක්ම තීරණය තීන්දු වෙන්නේ විඥානීය ක්‍රියාත්මක භාවය. විඥානීය විසින් එක්තරා අවස්ථාවක කෙනෙක් ජයග්‍රහණය කරා ඔසවල තියෙනවා ඒ කුසල් සංස්කාරයක් ක්‍රියාත්මක වීම නිසා. ඒ විඥානීය විසින්ම ආයිමත් එයා පරාජිතයේ බවට පත් කරනවා ඒ අකුසල් සංස්කාරික ක්‍රියාත්මක භාවයක් නිසා. ඒ වගේ නිරේතුරුවම මේ මනුස්ස ලෝකයේ තුල සත්ව සමාජය තුල සකස් වෙන්නා වූ දැනීම් කැමැත්ත සකස් වෙන්නේ කුමක් නිසාද? විඥානය සංස්කාරපච්චය විඥානං. තේරෙනවද? සංස්කාරයට අදාළව ක්‍රියාත්මක වන දේ විඥානයේ හැටියට දකින්න ඕනේ. සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර දෙන්න. සතර සතිපට්ඨාන ධර්මයන් කියලා කියන්නේ කුමක ඵලයක්ද කියන කාරණේ ඉස්සෙල්ලා දකින්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හත පරිපූර්ණ කරලා අටවෙනි මාර්ගාංගය හැටියට සකස් වෙන සම්මා සමාධියේ ඵලය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරෙනවද? ඒ නිසා අපිට කවදාක්වත් සම්මා සමාධිය ඒ කියන්නේ ධානාගත හිතක් සමාධිමත් හිතක් ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ යටපත් වුණා වූ හිතකින් තොරව සතර සතිපට්ඨානෙ දකින්න බෑ. ඒ නිසා කෙනෙක් කියනවා නම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මට අදාළ නෑ මං සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා කියලා ඒක ධර්මයට එකඟ කාරණයක් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගෙන මුල් මාර්ගාංග හත වඩලා ලබන්නා වූ අටවෙනි මාර්ගයේ සම්මා සමාධිය තුලිනුයි සතර සතිපට්ඨාන ධර්මයන් කරා අපි යන්නේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිවන් මාර්ගයේ තීරකම බලවේගය තීරණාත්මකම බලවේගය මේ සතර සතිපට්ඨාන ධර්මයන් කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව වැඩුවොත් එයා දවස් 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. දින 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. එයාට දින 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් එයා සති 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. සති 7කින් උත් එයා මාර්ගයේ වඩලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අසමත් වුණොත් බුදුරජාන් වහන්සේ කියනවා එයා මාස 7කින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති වෙන්න ඕනි කියලා. එතකොට යා මාර්ගයේ වඩලා මාස 7කින් උත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න අදක්ෂ වුණොත් බුදුරජාන් වහන්සේ කියනවා උපරිම අවුරුදු 7කින් එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනි කියලා. තේරෙනවද? ඒ කියන්නේ යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව පරිපූර්ණ කරලා සම්මා සමාධිය තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් කරා ගියොත් උපරිම අවුරුදු 7කින් එයා අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. එහෙනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණ ගැහිලත් මේ මොහොතේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහිලත් අපිට තාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණේ කුමක් නිසාද? උපරිම අවුරුදු 7ක්වත් අපි තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් වඩලා නැහැ. මොකද එහෙම වුණා එහෙම වෙන්නේ නැත්තම් එහෙම වෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියන දේ බොරු වෙන්නේ බැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ අවුරුදු 7ක් අනිවාර්යෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව වැඩුවනම් අනිවාර්යයෙන්ම උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. එහෙනම් අපිට තාම මේ ජීවිතයේ උතුම් රහත් ඵලයට පත් වෙන්න බැරි වුණේ කුමක් නිසාද? අපි තාම මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී එක දිගට නොකඩවා අවුරුදු 7ක් මේ ධර්ම මාර්ගයේ වඩලා නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න නිරේතුරුවම නිවැරදි මාර්ගය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වඩලා ලෝකෝත්තර හැටියට යොමු කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් නිවැරදිව වැඩුවොත් ඔබට උපරිම අවුරුදු 7ක් තුල මේ උතුම් චතුරාර්ය අවබෝධ කරන්න පුළුවන් සත්‍ය අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතනදී මේ සතර සටිපට්ඨාන ධර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන කාරණා තුලයි. එතකොට සතර සටිපට්ඨාන ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට මොකද්ද දේශනා කරන්නේ? කායානුපස්සනාව. තේරෙනවද? කායානුපස්සනාව දේශනා කරලයි බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව දේශනා කරන්නේ. එහෙනම් මුලින්ම අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කායානුපස්සනාවට අපේ සිත යොමු කරන්න. තේරෙනවද? හිතේ අනිත්‍යභාවය දකින්න පෙර ආතුව බුදුරජාන් වහන්සේ එතෙන්දි දේශනා කරනවා රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. මොකද එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් මගෙන් එක්තරා අවස්ථාවක ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමින්වහන්සේ, ඔබ වහන්සේ මුලින්ම දැක්කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියන කාරණේද, රුවන්වැලි මහා සෑය දැක්කා වූ හිත අනිත්‍යයි කියන කාරණේද කියලා? එතකොට මම උන්වහන්සේට කිව්වේ මම මුලින්ම දැක්කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියන කාරණේ. රුවන්වැලි මහා සෑය අනාගතයේදී කාලගුණික දේශගුණික විපත්තීන් නිසා විනාශ වෙලා මහ පොළොවට පස් වෙලා යනවා කියන කාරණේ මම දැක්කේ. මේ මොහොතේ කිරිපාට සුදෙන් බබලන්නා වූ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට බබලන්නා වූ ස්වර්ණමාලී මහා සෑසදුන් වහන්සේ යම් දවසක මේ මහ පොළවේ පස කියන සතර මහා ධාතුවට එකතු වෙනවා කියන කාරණේ දැක්කේ. එහෙම රූපය කෙරෙහි විදර්ශනාව සකස් කරද්දී අවසානයේ මට රුවන්වැලි මහා සෑය සිහිපත් වෙද්දිම ඒ හිත අනිත්‍යයි කියන දක්ෂතාවය ලැබුණා. එතන එහෙම නිසා බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? සතර සටිපට්ඨාන ධර්මයට අදාළව රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. තේරෙනවද? අපිට අවශ්‍ය ආකාරයට ධර්ම මාර්ගයේ ගිහිල්ලා මේ කටයුත්ත කරගන්න පුළුවන්කම. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයට අදාළව මාර්ගය හදාරන්න. තේරෙනවද? මොකද මම මුලින් සකස් කළා මේ ධර්මය සැඟවිලා තියෙන්නේ තමා තුළමයි කියලා. තමා තුළමයි සැඟවිලා තියෙන්නේ. තමා තුළම සැඟවිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ මුළු විශ්ව ලෝක ධාතුවම මේ රූපය තුළට ගෙනල්ලා පෙන්නනවා. එක්තරා අවස්ථාවක රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, පෙර ජීවිතේ මං එර්දිමත් ඍෂුවරයෙක්. මං එර්දිමත් ඍෂුවරයෙක් හැටියට ඉපදිලා මට ලොකු මේ භාග්‍යයක් ලැබුණා. ඒ භාග්‍ය තමයි මගේ එක පියවරක් මට යොදුන් 4ක් ඈතට අපි එක පියවරත්තියන අඩි දෙකක් ඇතර. යාට යොදුන් හතරක් ඇතර පියවරතියන්න. මේ රිෂුවරය කල්පනා කරනවා මෙයාට මේ ලැබුණ අවස්ථාවෙන් මං ඇවිදගෙන ගිහිල්ල මේ ලෝකයේ කොන හොයාගන්නවා කියලා. ලෝකයේ කොන හොයාගන්නවා කියලා මෙයාර දීර්ග පියවර තබමින් ලෝකයේ කොන හොයන්න ගියා. මේ රිෂුවරය අවුරුදු සීයක් ජීවත් වෙනවා. මුළු අවුරුදු සීයම මේ රිෂුවරයාර යොදුන් හතරක් දිග පියවර තබමින් ගියත් එයාට ලෝකයේ අවසානය තබා ලෝකයේ ආරම්භයවත් සොයාගන්න එයා කියනවා භාග්‍යවතුන් වහන්ස මට ලෝකයේ කෙලවරත් තබා ලෝකයේ ආරම්භයවත් සොයාගන්න. ඒ වෙලාවේ කියනවා රෝහිතස්ස ඔබ ලෝකය තමා තුළ තබාගෙන ලෝකයේ තුළ ලෝකය සොයලතිනවා කියලා. එතකොට ලෝකයේ තමා තුළ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි? මේ නාම රූප දෙකට ලෝකයේ බුදුරජාණන් වහන්සේ ගේන්නේ ඇයි? ඔබ හිතන්න ඔබ ඉරෙන් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියෙනවා. හඳෙන් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියෙනවා. වලාකුලකින් කෑල්ලක් කඩලා ගෙනල්ලා මෙතනින් තියෙනවා. මහ පොළවෙන් කෑල්ලක් කඩලා මෙතනින් තියෙනවා. මේ ශරීරයෙන් මස් කෑල්ලක් කඩලා මෙතනින්. මේ සියලු දෙයක් කුමක්ද? සතර මහා ධාතු. මේ සියල්ලෙම සංයුතුව සතර මහා ධාතුව වුණත් අපි සම්මුති නම් දීලා තිනවා මේක ඉර, මේක හඳ, මේක තාරකා, මේක මහ පොළව, මේක මස කියලා. සම්මුති නාම දුන්නත් සියල්ල සැදිලා තියෙන සතර මහා ධාතුවේ. එහෙනම් ඔබ යම් මොහතක මේ රූපය සතර මහා ධාතුවක කියන කාරණය අවබෝධ කරගනිද්දී ඉරත්, හඳත්, තාරකාත්, මහ පොළවත්, ගහකොළත් සියල්ලම ඔබ අවබෝධ කළා. මොකද මෙතන සතර මහා ධාතුව අවබෝධ කරද්දී සියලුම රූපයන්ගේ සංයුතිය සතර මහා ධාතුවක් ඔබ සියල්ල අවබෝධ කළා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකය ගැන හිතන්නේ නැතුව තමා තුළින් තමා මේ ධර්මය දකින්න කියලා. එතකොට තමා තුළ සැඟවිලා තියෙන මේ ධර්මය තමාට මතු කරලා දෙන්නේ කවුද? ආරෂ්ඨාංගික මාර්ගය. එනිසා ආරෂ්ඨාංගික මාර්ගය සකස් කරගෙන සතර සටිපට්ඨාන ධර්මයන් වැඩිම තුළ තමයි අන්න තමන් මේ ලෝක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තමා තුළින් මතුවෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ගිහි පිංවතුල්ලා දක්ෂ වෙන්න භාවනාවක් කරද්දී අනිවාර්යෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨාන සූත්‍රයට අදාළව සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්න. තේරෙනවද? මොකද සමාජය තුළ අප්‍රමාණු එක එක එක එක ආකාරයේ උගන්වීම් තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඕනෑම කෙනෙක්ගෙන් ඒ අවශ්‍ය අධ්‍යාපනය ලබන්න ලබලා ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සතර සතිපට්ඨාන සූත්‍රය පරිහරණය කරලා ප්‍රශ්නේ විසඳගන්න දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? මොකද බුදුරජාන් වහන්සේ බොහොම සරලව බොහොම නිර්වුල් ආකාරයට සතර සටිපට්ඨාන ධර්මයන් වඩන හැටි සතර සටිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම දැන් බුදුරජාන් වහන්සේ සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? කායානුපස්සනාව. කායානුපස්සනාව කියලා බුදුරජාන් වහන්සේ කාරණා පහක් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. පළවෙනි කාරණය මේක දෙතිස් කුණුපයක් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. දෙවෙනි කාරණය මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හැටියට ආයතන හයක් හැටියට ආයතන භාවනාව හැටියට මේකේ අනිත්‍යභාවය දකින්න කියනවා. තුන්වෙනි කාරණය බුදුරජාන් වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට සතර මහා ධාතුවක් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. හතරවෙනුව බුදුරජාන් වහන්සේ නිරේතුරුවම ඉරියව් පවත්වන කයක් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. පස්වෙනුව බුදුරජාන් වහන්සේ මරණානුස්සතියට හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. දැන් බලන්න ඔබ ආයතන භාවනාවක් හැටියට ආයතන හය හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකිද්දී ඔබ දෑස් දෙක පියාගෙන එරමිනියා ගොතාගෙන පුළුවන් නම් එරමිනියා ගොතා ගන්න, පුටුවක වාඩි වෙලා පුළුවන් නම් පුටුවක වාඩි වෙන්න, වාඩි වෙලා සංසාර බය කියන දේ මොහොතක් නුවණින් මෙනෙහි කරලා බුද්ධානුස්සතිය මොහොතක් මෙනෙහි කරලා ඊට පස්සේ ඔබ ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. එතකොට ආයතන හැටියට ඔබ මේ රූපේ අනිත්‍යභාවය දකිද්දි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන කාරණයන්ගේ අනිත්‍යභාවය නිරේතුරුවම දකින්න. ඔබ මනසින් දකින්න මේ ඇස කියන කාරණය ඔබේ අම්මාගේ මව්කුසේ කලල රූපේ තිබුණා වූ ඇසත්, මේ මොහොතේ තියෙන්නා වූ ඇසත්, තව වයෝවෘද්ධ භාවයට පත්වෙන්නා වූ තියෙන්නා වූ ඇසත් පිළිබඳ නිරේතුරුවම විදර්ශනා නුවණින් දකින්න. ඔබ මනසින් මේ ඇස ගලවල අරන් බිමින් තියන්න. ඔබ මනසින් මේ කන ගලවල අරන් බිමින් තියන්න. කන, නාසය, දිව, ශරීරයේ මනස ගලවල බිමින් තියන්න. දැන් ගොඩවල් කීයක් තියෙනවද? ගොඩවල් හයක් තියෙනවා. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, මනස තියෙනවා. දැන් මෙතන රූපයක් තියෙනවද? ඝන රූප සංඥාවක් ඔබට තියෙනවද? දැන් මෙතන ඝන රූප සංඥාවක් ඔබට නැහැ. මොකද මේ ඝන රූප සංඥාව ඔබ ආයතන හයක් හැටියට බිමට ගලවල දාලයි තියෙන්නේ. මෙතන ඔබ මනෝමය කයකින් මනෝමය රූපයක් මවාගෙන මේ ඝන කය ඝන රූපය බිම කොටස් අයකට ගලවල දාලා දැන් ඔබ මේ මනෝමය රූපයෙන් මේ බිම තියෙනා වූ කොටස් අය තුන හය දිහා බලන්න. ඔබ මේ ඇස දිහා බලන්න මේ ඇස කුණු වෙනවා නරක් වෙනවා ගඳ ගන්නවා ඕජාව ගලනවා නිලමැස්ස වහනවා දකින්. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය කුණු වෙනවා නරක් වෙනවා ගඳ ගන්නවා ඕජාව ගලනවා නිලමැස්ස වහනවා කියන කාරණේ දකින්. දකිමින් නිරේතුරුවම මම මේ මගේ කරගෙන මම ජීවත් වෙන මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස නිරේතුරුවම කුණු වීමට ගඳට දුර්ගන්ධයට නිලමැස්සන්ට අයිති දෙයක් කියන කාරණේ දකින්. මේක කුණු වෙලා ගඳ ගහලා යද්දි කබරෝ ඇවිල්ලා කනවා බල්ලෝ ඇවිල්ලා කනවා මේක නුවණින් දකින්. එහෙම දකිද්දි අර කබර ගෝයාගේ තල ගෝයාගේ කුස තුල ඔබේ රූපය ඔබ දකින්. නිරේතුරුවම අර බල්ලෙක් ඇවිල්ලා ඔබේ ඇස් දෙක ගිල දමනවා දකින්. ඒ බල්ලාගේ අසූචිය තුලින් ඔබේ ඇස දකින්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා නිරේතුරුව දකින්න ඔබ මේ මගේ කරගෙන ජීවත් වෙන ඇස කන නාසය දිව ශරීරයේ මනස අවසානයේ කුණු ගොඩක් බවට කහල ගොඩක් බවට ගඳ ගන්න නිලමැස්සන් වහන සතුන්ගේ ආහාරයක් වෙන දෙයක් බවට දකින්. දැකලා අවසානයේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මහ පොළවට පස් වෙනවා සතර මහා ධාතුවට එකතු වෙනවා කියන කාරණේ දකින්. ඊට පස්සේ සතර මහා ධාතුවක් හැටියට මේ රූපය දකින්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන තැනදී අතෙන්දි කොටස් 6කට ශරීරය කැඩුවා මෙතනදී කොටස් 4කට ශරීරය කඩන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔබ ශරීරයේ තියෙන තද ස්වභාවය ඒ කියන්නේ මේ මස් සම් මැට නහර මේ සියල්ලම එක ගොඩක් කරලා බිමට දාන්න. මානසින් ගලවලා බිමට දාන්න. ශරීරයේ තියෙනා වූ ආපෝ ධාතුව වැగిරෙන ස්වභාවය ලේ සෙම් සොටු සරව මේවා තව ගොඩක් කරලා දාන්න. මේ ගොඩවල් දෙක තුලින්ම වායෝ ධාතුවත් තේජෝ ධාතුවත් දකින්න ඒවා වෙනම ගොඩවල් ගහන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ ශරීරයේ කොටස් හතර බිමට ගලවලා දාලා මෙතන මනෝමය කයක් මවාගෙන මේ කොටස් හතරේ අනිත්‍යභාවය දකින්න. මේ පඨවි ධාතුව නිරේතුරුව කුණු වෙනවා ගඳ ගන්නවා විනාශ වෙනවා නිලමැස්ස වහනවා සතුන් කනවා අවසානයේ සතර මහා ධාතුවට එකතු වෙනවා කියන කාරණේ දකින්න. මේ ආපෝ ධාතුව නිරේතුරුව කුණු වෙනවා ගඳ ගන්නවා විනාශ වෙනවා පණුව ගන්නවා අවසානයේ මහ පොළවට පස් වෙනවා කියන කාරණේ දකින්න. මේ තේජෝ ධාතුව වායෝ ධාතුව බාහිර තේජෝ ධාතුවට වායෝ ධාතුවට මුහු වෙනවා නුවණින් දකින්න. දැකලා මේ සතර මහා ධාතුව කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේක ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න කියලා. මොකද මේ මිනිස්සයා සත්වයා කියන්නේ කවුද? නිරේතුරුවම ඉරියව් පවත්වන්නා වූ කයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මා ඔබේ ජීවිතයේ ඔබ යම් කෙනෙකුට බැඳී ගියා නම් ඔබ ඒ බැඳී ගියේ කෙනෙක්ගේ ඉරියව්වක් නිසාමයි. එක්කෝ හිනාවක් එක්කෝ ඇවිදීමක් එක්කෝ කතා බහක් මොකක් හෝ ඉරියව්වකට තමයි අපි කෙනෙකුට ජීවිතේ බැඳී ගිහිලා තියෙන්නේ. නමුත් ඒ ඉරියව්ව නිට්ටයද අනිත්‍යද? නිරේතුරුවම මේ සත්වයා මොකද්ද කරන්නේ? ඉරියව් පවත්වමින් ජීවත් වෙනවා. ඒ පවත්වන ඉරියව් තව කෙනෙක් මගේ කර ගැනීම නිසා තෘෂ්ණාවෙන් බැඳීම නිසා අපි තෘෂ්ණාවෙන් බැඳිලා දුකටපත් වෙනවා. ඒ නිසා නිරේතුරුව දකින්න සමාජයේ දෙස බලද්දි මිනිස්සේ දෙස බලද්දි ඒ මිනිස්සයා කියන්නේ අනිත්‍යභාවයට පත්වෙන ඉරියව් කයක් කියන කාරණේ නිරේතුරුව දකින්න. එදා අර කෝලිත උපතිස්ස කියන අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අර ගිරජ්‍ය සමජ්‍ය කියන සම්දර්ශනේ බලන්න ගියා ගිහි කාලේ. ගිහි කාලේ ගිහිල්ලා සම්දර්ශනේ බලනකොට දැන් එක නළු මහත් එක්ක එනවා. ඒ නළු මහත්මේ ඇවිල්ලා එයා ලස්සනට ඉරියව් පැවැත්වීමක් කරලා අප්පුඩි ගහනවා එයා පිටිපස්සට යනවා. ආයිමත් නිලි මහත්මියක් එනවා. එයාත් ඇවිල්ලා මෙතන නිරේතුරුව ඉරියව් පවත්වන කයක් පෙන්නලා ඒ ඉරියව් පවත්වන කය පෙන්නලා අප්පුඩි ගහලා ඇතුළට යනවා. මේ දෙන්නා බලාගෙන ඉන්නවා මේ නළු මහත්තුරු නිලි මහත්තුරු ඇවිල්ලා මෙතන මොකද්ද කරන්නේ? නිරේතුරුවම අනිත්‍යභාවයට පත්වෙන ඉරියව් කයක් පෙන්නලා ඒ ඉරියව් කය කෙරෙහි අපි කෙරෙහි තෘෂ්ණාව ඇති කරලා අපිත් අකුසලයට යොමු කරලා අවසානයේ අපි තුල සකස් වෙන්නා වූ ඉරියව් කයත් අනිත්‍ය වූ ඉරියව් කවත් ඒගොල්ලෝ පෙන්වන්නේ අනිත්‍ය වූ ඉරියව් කයක්. නමුත් අනිත්‍ය වූ ඉරියව් කයක් නිසා දෙපාර්ශ්වයේම අකුසල් සිද්ධ කරගන්න. එතකොට මේ සාරිපුත්ත මේ මහරහතන් වහන්සේදා කෝලිත උපතිස්ස හැටියට මේ තරුණයෝ දෙන්න කල්පනා කරනවා මෙතන ගත යුතු දෙයක් නැහැ. මේ හැම කෙනෙක්ම ඒගොල්ලන්ගේ අනිත්‍ය වෙන ඉරියව් කය අපිට පෙන්නලා ඒ නිසා ඒගොල්ලොත් අකුසල් කරගෙන සංස්කාර කළ භවයට යනවා. ඒවා බලලා අපි සංස්කාර රැස් කරගෙන අපිත් භවයට බලලා මේ ඉරියව්වල අනිත්‍යභාවය දැකලා කලකිරීම උච්ච වෙලා තමයි බුදුරජාණන් වහන්සේ හමුවට යන්නේ. එනිසා නිරේතුරුවම සමාජයේ දිහැ බලද්දී ඔබ වැඩිපුරම අකුසල් කරගන්නේ අනුන්ගේ ඉරියව්කය දෙස බලලමයි. තේරෙනවද? නමුත් ඒ අනුන්ගේ ඉරියව්කය ඇයට ඔහුට අයිතිත් නැහැ. ඒ නිසා සකස් කරගන්නා වූ ඉරියව් ඔබට අයිතිත් නැහැ. එනිසා අපි නිරේතුරුවම අපිට අයිති නැති ඉරියව්වක් නිසා නිරේතුරුවම භවයට යන සංස්කාරයන් රැස් කරගෙන සංසාර ගමන දික් කරගන්න. එනිසා නිරේතුරුව දකින්න බාහිර රූපයක ඉරියව්වක් දකිද්දී ඒ ඉරියව්ව අනිත්‍යයි කියලා දකින්න, තමාගේ රූපය තුළින් ඉරියව් පවත්වද්දීත් සෑම මොහොතක මේ ඉරියව්ව අනිත්‍යයි කියලා දකිමින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට හතරවෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණානුස්සතිය හැටියට ජීවිතය දකින්න කියලා. කායනුපස්සනාවට අදාළව මරණානුස්සතිය හැටියට. මරණානුස්සතිය හැටියට ජීවිතය දකින්නවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම අද ඔබ ජීවත් වෙද්දී හෙට ඔබ මිය යයි කියලා දකිමින් ජීවත් වෙන්න කියලා. සමහර මහත්තුරු ඇවිල්ලා අපිට කියනවා ස්වාමින් වහන්සේ මට දැන් අවුරුදු 30යි. මම තව අවුරුදු දෙකකින් කසාද බැඳලා විවාහ වෙලා දරුවෝ හදලා මම අවුරුදු 60 වෙනකොට මහාන වෙන්න යනවා කියලා. නමුත් ඒ වෙලාවේ මම කියන්නේ පුතේ ඔබ ඔහොම හිතුවොත් කවදාක්වත් ඔබ තුල ධර්මයක් වැඩෙන්නේ. මොකද ඔබ තව අවුරුදු 60ක් ඈතට බලාපොරොත්තු කන්දක් ගොඩ ගහගෙනයි ඉන්නේ. ඒ බලාපොරොත්තු කන්ද ගොඩ ගහගෙන ඉනිද්දී ඔබ යම් හේකින් හෙට මැරුණොත් ඔබට ඒ බලාපොරොත්තු අතහරින්න පුළුවන්ද? ඔබට ඒ බලාපොරොත්තු අතහරින්න බැහැ. ඒ නිසා නිරේතුරුවම ඔබ ගිහි පින්වතෙක් හැටියට බලාපොරොත්තු ඇති කරගන්න ඒක අත්‍යවශ්‍යයි. නමුත් බලාපොරොත්තු ඇති කරගන්නවා වගේම ඔබ නිරේතුරුව දකින්න හෙට උදේට මම මැරෙන්න පුළුවන්. තේනවද? හෙට උදේට මම මැරෙන්න පුළුවන් කියන කාරණය දකිමිනුයි එයා අවුරුදු 60ක් ඈතට බලාපොරොත්තු ඇති කරගන යුත්තේ. මොකද එහෙම නැතුව හෙට උදේට මැරෙන්න කියන කාරණය දකින්න නැතුව එයා අවුරුදු 60ක් ඈතට බලාපොරොත්තු ඇති කරගත්තොත් යම් හේකින් එයා හෙට උදේ මැරුණොත් අර බලාපොරොත්තු කන්ද අතහරගන්න ඒ නිසා මෙයා අප්‍රමාණ දුකකටයි මරණයෙන් පස්සේ වැටෙන්නේ. තේනවද? ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මේ මරණානුස්සතිය අපිට දේශනා කරන්නේ කුමක් නිසාද? මෙලව ජීවිතේ ශක්තිමත් කර ගැනීම උදෙසායි. මොකද අපි හෙට මැරෙනවා කියන කාරණය දකිනවා නම් අපි අද මොකද්ද කරන්නේ? හෙට කරන්න තියෙන දේ අද ශක්තිමත්ද කරනවා නේද? හෙට කරන්න තියෙන දේ අද ශක්තිමත්ව කරනවා. දරුවන් උදෙසා, බිරිඳ උදෙසා, රට රාජ්‍ය උදෙසා, තමන් උදෙසා හෙට කරන්න තියෙන දේ අද අපි ශක්තිමත්ව කරනවා. තේරෙනවද? එතකොට හෙට තියෙන දේ අද ශක්තිමත්ව කිරීම ධනාත්මක දෙයක්ද ඍණාත්මක දෙයක්ද? ධනාත්මක දෙයක්. තේරෙනවද? නමුත් අපි හෙට මැරෙන්නේ නැහැ. හෙට නොමැරෙන තැනදී ආයිමත් හෙට අපි චිත්තයක් ඇති කරගන්නවා අපි අනිද්දා මැරෙයි කියලා. තේරෙනවද? අනිද්දා මැරෙයි කියලා චිත්තයක් ඇති කරගෙන අපි ආයිමත් මොකද කරන්නේ? අනිද්දා කරන්න තියෙන දේ හෙට කරනවා. එතකොට ඒක ධනාත්මක දෙයක්ද ඍණාත්මක දෙයක්ද? ධනාත්මක දෙයක්. එනම් මරණානුස්සතිය වඩනවා කියන එක ධනාත්මක දෙයක්ද ඍණාත්මක දෙයක්ද? ධනාත්මක දෙයක්. නමුත් සමහරු මේ උතුම් ධර්මය නිරේතුරුවම අන්තවාදීව ගන්නවා. තේරෙනවද? ධර්මය හැම වෙලාවම මධ්‍යම ප්‍රතිපදාවට අදාළවයි ජීවිතයට එකතු කරගන්නවා. මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවි අන්තයන්ට බර වී ධර්මය ගත්තොත් ඒ නිසා ධර්මයත් විවේචනයට ලක් වෙනවා. සමහරු මරණානුස්සතිය වඩනවා කියලා එයා හරියට රැකියාව කරන්නේ නැහැ, හරියට ව්‍යාපාරය කරන්නේ නැහැ, එයා බිරිඳට දරුවාට හරියට සලකන්නේ නැහැ, හරියට කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ පිරිසිදු වෙන්නේ නැහැ, අනේ මේවා වැඩක් නැහැ, මේවා මැරෙනවා කියලා සියල්ල අතහැරලා ඒක ඇවිල්ලා අන්තයක්. ඒක කවදාකවත් ධර්මයක් නෙමෙයි. මරණානුස්සතිය වඩන කෙනා මධ්‍යම ප්‍රතිපදාව තුළ මැද මාවත තුළ බොහොම පෞරුෂත්වයෙන් ජීවත් වෙන කෙනෙක්. තේනවා? මොකද එයා හෙට මැරෙනවායි කියන කාරණය දකිමින් අද කළ යුතු දේ ශක්තිමත්ව කරනවා. එතකොට එහෙම වඩමින් ඔබ හැමදාම හිතන්නේ හෙට දවසේ මම මිය යන්න පුළුවන්. ඒ නිසා මම අද දවසේ කළ යුතු දේ ශක්තිමත්ව කරනවා. එහෙම කුසල් දහම් වඩමින් ඔබ නිරේතුරුව දකින්නේ ඔබ මැරෙනවායි කියන කාරණය දකින්න. රෝගී භාවයට පත්වලා ඔබ මැරෙනවා නුවණින් දකින්න. ඒ මැරුණාට පස්සේ ඔබේ දේහය එම්බාම් කරනවා මල්සාලාවේ නුවණින් දකින්න. ඒ දේහය පෙට්ටියේ තියාගෙන ඔබේ ගෙදර සාල මැද්දේ තියලා තියෙනවා නුවණින් දකින්න. ඔබේ ඥාතීන් හිතවතුන් ඇවිල්ලා ඒ දේහයට ඒ පෙට්ටියට ගරු කරනවා නුවණින් දකින්න. අවසානයේ දේහය ඔසවාගෙන ඥාතීන් සුසාන භූමියට ගිහිල්ලා දානවා නුවණින් දකින්න. දැකලා අර ආදාහනා ගාරය තුළ එහෙම නැත්තං ඒ දරසෑය තුළ ඔබේ දේහය ගිනි තියෙනවා දකිින්. අවසානයේ ඒ දේහය මහපොළවට පස් වෙනවා දකින්න කියලා තියෙන. තේන්නාද දැම්මං ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් සීය කෙනෙක් හිටිය කියලා ඔබ මොකද කියන්නේ. මට ආච්චි කෙනෙක් සීය කෙනෙක් කියලා ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිට සීයට ඇස් දෙකක් තිබ්බාද කියලා ඔබ මොකද කියන්නේ. ඒ ආච්චිට සීයට ඇස් දෙකක් තිබ්බා කියලා ඔබ කියන්න. එහම නම් මං ඇහුවොත් ඒ ආච්චිගේ සීයගේ ඇස් දෙක මේ වෙලාවේ කොතන්ද තියෙන කියලා ඔබ මොකද කියන්නේ. ඒ ආච්චිගේ සීයගේ ඇස් දෙක මහපොළවට පස් වෙලයි තියෙන. එනම් බලන්න ඔබේ ආච්චිට සීයටත් මේ වගේම රූපයක් තිබ්බා. මේ රූපය මේ වෙලාවේ කොතන්ද තියෙන්නේ. මහපොළවට පස් වෙලයි තියෙන. එනිසා නිරේතුරුවම ඔබ දකින්න මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මහපොළවේ පස් ගොඩක් කළ දකින්න ඔබ දක්ෂ වෙන්න. ඔබ ඇස් දෙක පියාගෙන ඔබ අතීතයේ හිටියා වූ ආච්චි සිහිපත් කළා සීය සිහිපත් කළා ලොකු අම්මා මහප්පා සිහිපත් කළා අතීතයේ මැරුණා වූ ඔබේ ඥාතීන් හිතවතුන් සිහිපත් කරලා ඔබේ පවුලේ සුසාන භූමියේ තියෙන පස සිහිපත් කරගන්න. ඔබේ පවුලේ සුසාන භූමියේ පස කියන්නේ මොකද්ද. ඔබේ අතීතයේ හිටියා වූ ඥාතීන්ගේ රූපේ යථා ස්වභාවයයි නේද. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ ඇසත් මහපොළවේ පසත් සංසන්දනාත්මකව දකින්න. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනසත් මහපොළවේ පසත් එකක් කොට දකින්න දක්ෂ වෙන්න. මොකද අවසානයේ මේ රූපේ අයිති වෙන්නේ මහපොළවේ පසටයි. එනිසා ඔබ හිතන්න දැන් භික්ෂුවක් හැටියට මං ඔබට මේ මොහොතේ බණ කියනවා. ඔබ හිතන්න මේ භික්ෂුව තව මොහොතකින් අපවත් වෙනවා. භික්ෂුව අපවත් වුණාට පස්සේ පිංගතුල්ලා මොකද කරන්නේ. දරසෑයක් හදලා මේ රූපය ගිනි තියලා දානවා. දැන් මේ දරසෑය මත මේ රූපය ගිනි ගනිද්දී භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ගිනි ජාලා ඇවිදමින් නගිනු. මේ භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ගිනි ජාලා ඇවිලමින් ගිනි ගත්තත් ඔබ ඒ ගින්දරට හාමුදුරුව කියලා කියනවද. හාමුදුරුව කියලා කියන්නේ. හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනසයි මේ ගිනි ගන්නේ. නමුත් ඒ ගින්නට ඔබ කවදාකවත් හාමුදුරුව කියලා කියන්නේ. ඔබ කියන්නේ ඒ ගින්නට තේජෝ ධාතුව කියලා. එතකොට හාමුදුරුවන්ගේ මේ ශරීරයට මේ ගිනි ඇවිලෙන්නේ ගිනි ඇවිලෙන්නේ මේ මස්සොල තියෙන තෙල් මතුවෙවි මතුවෙවි මේ තෙලටයි මේ ගිනි ඇවිලෙන්නේ. නමුත් ඒ තෙලට ඔබ හාමුදුරුවෝ කියනවද. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවෝ ගිනි ඇවිලෙමින් ගිනි ඇවිලෙමින් දුන් ජාලාවක් නැගෙනවා. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියනවද. ඒ දුමට ඔබ කියන්නේ වායෝ ධාතුව කියලා. අවසානයේ මේ හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඉතුරු වෙනවා ඇට ටිකක් ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුව කියනවාද. ඔබ කියන්නේ පටවිය කියලා. දැන් මේ මොකද්ද උනේ. හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස එක මොහොතකින් ගින්දර බවට අලු බවට දුම් බවට තෙල් බවට පත් වුණා. මොකක්ද මේ අපි දැක්කේ. හාමුදුරුවන්ගේ ඇස එක මොහොතකින් ගින්දර වුණා රූපේ අනිත්‍යභාවය. හාමුදුරුවන්ගේ කන නාසය දිව ශරීරයේ මනස එක මොහොතකින් අලු බවට පත් වුණා දුම් බවට පත් වුණා ඇටකටු ගොඩක් බවට පත් වුණා. මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය. තේරෙනවද. ඒ නිසා නිරේතුරුවම දැස් දෙක පියාගෙන මේ ඇස පස් ගොඩක් කරලා දකින්න. ඒක තමයි යථාර්ථය. නිරේතුරුව ඇස් දෙක පියාගෙන මේ රූපය ගිනි ගොඩක් දුමක් මහපොළවේ තියෙන පසක් කරලා දකින්න. ඒකයි රූපේ ස්වභාවය. ඒ නිසා නිරේතුරුවම කායානුපස්සනාවට අදාළව සතර සරිපට්ඨානට අදාළව කායානුපස්සනාව වඩද්දී නිරේතුරුව මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන වෙන දිසාවට රූපය විදර්ශනා නුවණින් තමාගේ රූපය විදර්ශනා නුවණින් දකිනවා වගේම අරමුණු වෙන්නා වූ සෑම රූපයක්ම විදර්ශනා නුවණින් මුලින් ඔබ වඩාත් කැමති කරන ප්‍රිය කරන රූපයන් විදර්ශනා නුවණින් දකින්න ඔබ අකමැති කරන රූපයන් විදර්ශනා නුවණින් දකින්න. තිරිසන් ලෝකයේ සතෙක් දැක්කත් බල්ලෙක් දැක්කත් පූසෙක් දැක්කත් හරකෙක් දැක්කත් ඒ සතාසුලින් අර ආකාරයෙන් මේ සතාගේ රූපය විදර්ශනා නුවණින් දෙවියෙක් කියන කාරණේ සිහිපත් වුණත් බ්‍රහ්මයෙක් කියන කාරණේ සිහිපත් වුණත් සතර අපායේ ප්‍රේතෙක් නිරිසතෙක් කියන කාරණේ තිබුණත් ඒ නිරිසතා තුලිනුත් ඒ රූපය කායනුපස්සනාට යොමු කළා බලන්න. බලමින් නිරේතුරුවම රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගන්න. මේ ආකාරයෙන් මේ ලස්සන රූපයක් දරාගෙන ඉන්න ඔබ මේ රූපය සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව කායනුපස්සනාවෙන් විදර්ශනා නුවණින් දකිනවා වගේම ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න අර සශ්‍රීක දිව්‍ය තලවල ඉන්න දිව්‍ය රූප මනසින් මවාගෙන ඒ දිව්‍ය රූපවල කායානුපස්සනාවට අදාළව ඒ රූපත් අනිත්‍යභාවයට පත් වෙනවා ඒවත් ආයුෂ පිරිහෙනකොට ඒවා දාඩිය දානවා ගඳ ගහනවා මල් පරවෙනවා දිව්‍ය සලු කිලිටු වෙනවා ඒ දෙවිවරු හඬාගෙන දිව්‍ය ලෝකලින් චුත වෙනවා දකින්න. අර රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ධ්‍යාන සුවයෙන් වැඩ ඉන්න බ්‍රහ්මයෝ ඒ ධ්‍යාන සුවය අනිත්‍යභාවයට පත්වෙනකොට ආයිමත් ඒවැයින් කඩාගෙන සතරාපායන්ට කාමලෝකයන්ට වැටෙනවා නුවනි දැකලා ඔබ ආසකරන ආසකරන අනාගතයේ බලාපොරොත්තු වෙන යම් රූප තියෙනවා නම් ඒ සෑම රූපයක්ම විදර්ශනා නුවනි දකින්. එතකොට එහෙනම් පළවෙනි ඔබ ආයතන හයක් හැටියට මේ රූපය දකිනවා. ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට මේ රූපය දකිනවා. දෙවනුව සතර මහා ධාතුවක් හැටියට මේ රූපය අනිත්‍යයි කියලා දකිනවා. ඊළඟට නිරේතුරුව ඉරියව් පවත්වන කයක් මේක නිරේතුරුව ඔබලා විවේකීව ඉන්න වෙලාවට වඩන්න පුළුවන් දෙයක්. මොකද අද සමාජයේ වැඩියෙන්ම සත්වයා බැඳිලා යන්නේ ඒ බැඳීම නිසා සමාජයේ සත්වයා වැඩිපුරම දුකටපත් වෙන්නේ ඉරියව් වලට බැඳීම නිසාමයි. විශේෂයෙන්ම තරුණ පරපුර මේ ගැන හිතන්න ඕනේ. ඔබලා සමාජය තුල සිල්පද බිඳීම් වලට ලක් වෙනවා නම් වැරදි ක්‍රියාවන්ට ලක් වෙනවා නම් අසරණභාවයන්ට ලක් වෙනවා නම් ඒ සෑම දෙයකටම ලක්ුණේ අනුන්ගේ අනිත්‍ය වෙන ඉරියව්කයක් නිත්‍ය වශයෙන් ගැනීම නිසාමයි. එනිසා ඉරියව්කයක් දකින මොහොතේම ඒ ඉරියව්ව මායයා හැටියට දකින්න. මොකද ඒ ඉරියව්ව අනිවාර්යයෙන්ම ඔබව අප්‍රමාණ කල්ප ගානක සතරපා දුකකට ඔබව දාන්න පුළුවන්. එනිසා ඉරියව්කයක් කියන කාරණය නිරේතුරුව දකින්න. ඊළඟට මරණානුස්සතිය හැටියට දැකලා මේ ශරීරයේ අවසානයේ මහ පොළවට පස් වෙනවා දකින්න. ඔබේ අතීත ඥාතීන් මතක් වෙද්දී ඒ මතකය තුල ඔබේ පවුලේ සුසාන භූමියේ පස සිහිපත් කරගෙන මේ රූපය කොයිසම් අනිත්‍ය වෙනවාද කියන කාරණය දකින්න. ඒ වගේම මේ සතර මහා ධාතුවක් වැඩෙනවා වගේම මේක කුණුප 32ක් හැටියට දෙතිස් කුණුපයක් හැටියට කෙස් ලොම් නිය සම් දත් හැටියට මේ කුණුප කොටස් 32 නුවණින් දකිමින් තමන් රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳගන්න. එතන තමයි සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව බුදුරජාන් වහන්සේ කායානුපස්සනාවට ඔය කාරණා පහ තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ කාරණා පහ මුල් කරගන්න. මේ කාරණා පහ මුල් කරගන්න නම් මුලින්ම ඔබ ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරන්න. පරිපූර්ණ කරලා සකස් වෙන සම්මා සතියයි ඔබව රූපේ අනිත්‍යභාවයට යොමු කරන්නේ. එහෙම රූපේ අනිත්‍යභාවය දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා චිත්තානුපස්සනාව වඩන්න කියලා. චිත්තානුපස්සනාව කියද්දී සිතේ අනිත්‍යභාවය කියන කාරණය මතු කරලා ගන්න. එතකොට දැන් සිතක් කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන එකතු වෙනවා. අධ්‍යාත්මික රූපය කියන්නේ ඇස, බාහිර රූපය කියන්නේ ඇසට අරමුණු වෙන රූපය. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් එකතු වෙන තැන පස්සේ කියලා කියනවා. තේරෙනවද? පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණය. යමක් දැක්කාද, ඇසුණාද, දැනුණාද ඒ කියන්නේ පස්සේ. තේරෙනවද? නිරේතුරුවම පස්සේ සිද්ධ වෙන මොහොතේම අපි මොකද්ද කරන්නේ? දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තෘෂ්ණාවෙන් තෙත් කරලා අපි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගෙන භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරනවා. ඒ නිසා නිරේතුරුවම හිත දෙස බලාගෙන ඉඳලා දැක්කා කියන තැන නවතින්න. තේරෙනවද? දැන් ඔබලා යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණොත් ඒ රහතන් වහන්සේටත් ඇසක් තියෙනවා. ඒ රහතන් වහන්සේත් ඇසෙන් රූප දකිනවා. දැක්කත් රහතන් වහන්සේ දැක්කා කියන තැන නවතිනවා. ඒ දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. රහතන් වහන්සේටත් කනක් තියෙනවා. රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. ඇසුණා කියන තැන නවතිනවා. ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. රහතන් වහන්සේත් මනෝවිඤ්ඤා මනස තියෙනවා. ඒ තුලින් සිතුවිලි සකස් වෙනවා. ඒ සිතුවිලි සකස් වුණත් රහතන් වහන්සේ ඒ සිතුවිලි ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන් තෙත් කරන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන සකස් වෙනවා. ඒ නිසා දැස් දෙක පියාගෙන මුලින්ම කායानुපස්සනාව හොඳින් පුහුණු වෙලා ඊට පස්සේ ඇස් දෙක පියාගෙන හිත දෙස බලාගෙන ඔබ යමක් දැක්කාද, ඇසුණාද, දැනුණාද, දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන නවතින්න. තේරෙනවද? දැක්කා කියන තැනදී නවතින්න. දැනුණා ඔබට ලෝභසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් සකස් වුණොත් දැනුණා කියන තැන නවතින්න. විතර්ක සකස් කරගන්න යන්න. තෘෂ්ණාවෙන් තෙත් කරගන්න එපා. තෘෂ්ණාවෙන් තෙත් කරගත්තොත් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා. සකස් වුණ තැනදී අනිවාර්යයෙන්ම භවයට යන්නා වූ සංස්කාරය රැස් වෙනවා. ඒ නිසා ඇස් දෙක පියාගෙන හිත දිහා බලලා සකස් වෙන සෑම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? ඒක චිත්තානුපස්සනාවට අයිති වෙනවා. නමුත් චිත්තානුපස්සනාව වඩන්න නම් කායානු පස්සනාව අනිවාර්යම පුහුණු වෙලා ඉන්න ඕනි. මොකද රූපය ඇසුරෙනුයි පස්සේ සකස්වෙන්. එනිසා කායානු පස්සනාව හොඳින් පුහුණු වෙලායි ඔබ චිත්තානු පසනාවට යන්න ඕනි. කායානු පස්සනාවවිදි රූපය අනිත්‍ය භාවය දැකළ හොඳින් හුරුුණාට පස්සේ දෑස් දෙක පියාගෙන මේ සකස්වෙන්න වූ සෑම සිතුවිල්ලක අනිත්‍ය භාවය දකිින්. දැන් ඔබ හිතන් අද උදේ ඉඳම් මේ වෙනට ඔබට සිතුවිලි කියක් ඇතිවෙන්න ඇද කියලා. සිතුවිලි දාස් ගාන ඇති වුණ. දැන් උදේ නැකටින්න කියලා හිත කිව්වා වතුර එකක් බොන්න කියලා හිත කිව්වා තේ බොන්න කියලා හිත කිව්වා දැන් මෙහටෙන්න කියලා හිත කිව්වා. නමුත් උදේ නැකටින්න කියපු හිත දැන් තියෙනවාද? තේ බොන්න කියපු හිත දැන් තියෙනවාද? මෙහෙට එන්න කියපු හිත දැන් තියෙනවාද? සකස් වුණා වූ සෑම හිතක්ම අනිත්‍ය වුණා. අනිත්‍ය වුණේ ඔබෝ ක්‍රියාත්මක භාවයට පත් කළා. තේනවාද? සකස් වෙච්ච සෑම සිතක්ම අනිත්‍ය වුණා. සිත අනිත්‍ය වුණේ ඔබෝ ක්‍රියාත්මක භාවයට පත් කළා. මෙහෙට එන්න කියලා හිත සකස් වුණා, මේ හිත අනිත්‍ය වුණා, ඔබ දැන් මෙහෙට ආවා. එහෙනම් සකස් වෙන සෑම හිතක්ම අනිත්‍ය වෙනවා ඔබෝ ක්‍රියාත්මක භාවයට පත් කරලා. ක්‍රියාත්මක භාවය නිසා එක්ක කුසලයක් සිද්ධ කරගන්නවා, එක්ක අකුසලයක් සිද්ධ කරගන්න. දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා මේ මොකද්ද සිද්ධ වෙන්නේ? කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කාට හරි බයින්න යන්න ඕනේ කිව්වනම් මොකද්ද සිද්ධ වෙන්නේ? අකුසලයක්. එහෙනම් සකස් වෙන සෑම හිතක්ම අනිත්‍ය වෙනවා ඔබව ක්‍රියාත්මක භාවයට පත් කළා. ඔබව ක්‍රියාත්මක භාවයට පත්වීම නිසා එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. කුසල අකුසල් කියන්නේ මොනවද? සංස්කාර. සංස්කාරවල ස්වභාවය මොකද්ද? අපිව භවයට අරන් යන. එහෙනම් බලන්න අපි සකස් කරගන්නා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා භවයට යන්නා වූ සංස්කාරයක් සෑම නිමේෂයකදීම අපි රැස් කරනවා. එහෙනම් ඔබ ඇස් දෙක පියාගෙන පැය භාගයක් මේ සකස් වෙන සෑම හිතක්ම ඔබ අනිත්‍යයි කියලා දැක්කනම් ඒ පැය භාගය තුල ඔබ භවයට යන සංස්කාරයක් රැස් කරනවද? නැහැ. තේනවා රැස්ුනේ? නැහැ. ඒ නිසා නිරේතුරුවම ඇස් දෙක පියාගෙන සකස් වෙන හිතේ අනිත්‍ය භාවය දකින්න, ඒ හිත පංච නීවරණයක් වේවා සප්තබොජ්ජංගයක් වේවා, නිරේතුරුවම ඒ හිතේ අනිත්‍ය භාවය දකිමින් ඉන්න චිත්තානුපස්සනාව වෙනවා. දැන් ඔබ මුලින් කායානුපස්සනාවට ආවා, චිත්තානුපස්සනාවට ආවා. දැන් ඔබ හිත දෙස බලාගෙන සකස් වෙන හිත අනිත්‍ය වශයෙන් දකිමින් චිත්තානුපස්සනාව තුළ ඉන්න. ඔබ චිත්තානුපස්සනාව තුළ ඉද්දී ඔබට දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ අනිත්‍යයි කියලා දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඔබේ හිතේ විසිරීමක් නිසා ඔන්න මොකද කරන්නේ? දැක්කා කියන තැන නවතින්න බැරි වුණා. සිත සකස් වුණා කියන තැන අනිත්‍යයි කියලා දකින්න බැරි වෙච්ච තැන මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම විඳීම සකස් වෙනවා. විඳීම කියන්නේ මොකද්ද? ඇලීම, ගැටීම, උපේක්ෂාව. එක්ක දුක් වේදනාවක්, එක්ක සැප වේදනාවක්, එක්ක උපේක්ෂා සාගත. දැන් කුමක් නිසාද වේදනාව සකස් වුණේ? පස්සේ අනිත්‍යයි කියලා දකින්න බැරි වුණා. තේනවා? දැක්කා, ඇසුනා, දැනුනා කියන තැන නවතින්න බැරි වුණා. අනිවාර්යයෙන්ම සිත සකස් වුණා. සිත සකස් වෙද්දී වේදනාව ඇති වුණා. වේදනාව කියන්නේ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්. දැන් ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් ඇති වුණාට පස්සේ කරන්න දෙයක් තියෙනවද? එහෙනම් ඒ ඇලීම්, ගැටීම්, උපේක්ෂාව අනිත්‍යයි කියලා දකිනවා. දැන් මුලින් සිතේ අනිත්‍යභාවය දැක්කා. දකිමින් ඉන්නකොට එකපාරට අපිට ඒ හිත අනිත්‍යයි කියලා දකින්න බැරි වුණ තැන අනිවාර්යයෙන්ම මේ හිත ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ට ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නම් එතකොට අනිත්‍යයි කියලා දකින්න. එතකොට ඒක වේදනානුපස්සනාවට වැටෙනවා. දැන් මුලින් චිත්තානුපස්සනාව වැඩුවා. චිත්තානුපස්සනාවෙදි හිත නතර කරගන්න බැරි වුණා. හිත ඇලීම් ගැටීම් උපේක්ෂාවට ගියා. ඒ ඇලීම් ගැටීම් උපේක්ෂාවේ අනිත්‍යභාවය දකිනවා. තේරෙනවද? දැන් ඔබ සිත අනිත්‍යයි කියලා දකින්නත් බැරි වුණා ඔබට. ඇලීම් ගැටීම් උපේක්ෂාව අනිත්‍යයි කියලා දකින්නත් බැරි වුණා. අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධයක් සකස් වුණා. ඒ කියන්නේ එක්ක සප්තබොජ්ජංගයක් සකස් වුණා, එක්ක පංච නීවරණයක් සකස් වුණා. අන්න එතෙන්දි දැන් සකස් වෙලා ඉවරයි, කරන්න දෙයක් නැහැ. එහෙනම් සකස් වුණා වූ ඒ සියල්ලම ධම්මානුපස්සනාව හැටියට දකින්න. තේරෙනවද? දැන් සමහරු භාවනා කරන්න ගිහිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මගේ හිත විසිරෙනවා, විත විසිරුණාට පස්සේ මම අප්‍රමාණ දුකටපත් වෙනවා, ගැටෙමින් ඉන්නවා කියලා. නමුත් ඇයි ඒ ගැටෙන්නේ? ඇයි දුකටපත් වෙන්නේ? ඒ ගැටෙන හිත යා ධම්මානුපස්සනාවට යොමු කළේ නැහැ. එනිසා ඔබ මුලින්ම චිත්තානුපස්සනාව තුළ හිත පළවෙනි තැන නතර කරගන්න හදන්න. බැරි වුණොත් ඇලීම් ගැටීම් උපේක්ෂාවට යනවා. එතකොට වේදනානුපස්සනාවෙන් ඒ හිත දකින්න, වේදනාවේ අනිත්‍යභාවය දකින්න. එතනෙනුත් නතන බර වෙනවත් අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිමින් ධම්මානුපස්සනාවට යන්න. එතකොට ඔබ දකින්න ඕනේ ඔබ තුළ වැඩෙන කායානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් වේදනානුපස්සනාවත් තුනම වැඩෙන්නේ ධම්මානුපස්සනාව හැටියට. මොකද මේ සියලු ධර්මතාවයන් අනිත්‍ය වූ දේවල්. එනිසා ඔබ නිරේතුරුව දකින්න අතීතයේ ඔබෙන් සිල්පදයක් බිඳුනත් අතීතයේ ඔබෙන් වැරදි වුණත් අතීතයේ ඔබේ භාවනා කරන්න ගිහිල්ලා හිත විසිරුණත් ඔය කිසිම දෙයකට ගැටෙන්න යන්න එපා. ඒ සෑම සිතක්ම ධම්මානුපස්සනාවට යොමු කරලා මේ සෑම සංස්කාරයක් මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා දකින්න. තේන්න. ඉතින් ඔතන තමයි බුදුරයන් වහන්සේ සතර සතිපට්ඨානට අදාළව අපිට දේශනා කරන්නේ. මුලින් කායානුපස්සනාව තුල ශක්තිමත් වෙන්න. එතන ශක්තිමත් වෙලා සිතේ අනිත්‍යභාවයත් ඇලීම් ගැටීම් උපේක්ෂාවෙන්ගේ අනිත්‍යභාවයත් ඒ වගේම මේ සකස් වෙන සෑම පංච නීවරණයක් වේවා සප්තබොජ්ජංගයක් වේවා මේ සෑම ධර්මතාවයකම අනිත්‍ය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංගතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න අද පොසොන් පුර පසළොස්සක පොහේ දවසේ එළෝතුරා මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සද්ධර්ම ශ්‍රවණය කරලා ජීවිතය තුළින් අප්‍රමාණ වූ සැනසිල්ලක් අත්කරගත්තා. එනිසා කල්පනා කරන්න මේ රැස්කරගත්තා වූ සෑම පිනක්ම පිංවතුල්ලාටත් පිංවතුල්ලාගේ පවුල්වල සිරු දෙනාටත් දැකබලා සතුටුනා වූ සියලු දෙනාටත් මේ පිං නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා සාදු කියන්නේ.